2013 වසරේ 3 මාසේ 2 භාවනා වැඩසටහන. මුලින්ම සිත සංසුන් කරගන්න පැහැදිලි භාවනා ඉරියව්වකට පැමිණිලා ගත සිත හොඳින් තබාගෙන දීර්ඝ හුස්මත් ඉහළටගෙන තප්පර දෙකක් එය උදරයේ රඳවාගෙන නැවතත් පිට කරන්න ඒ ආකාරයට වාර 10ක් සිදු කරමින් තමන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරගන්න. අද භාවනා වැඩසටහනට සමගාමීව සූත්‍ර දේශනාවක තියෙන කරුණුත් පින්නතුන්ට පැහැදිලි කරන්න කැමතියි. මේ කුද්දක නිකායේ ඇතුළත් වන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම ජරා සූත්‍රය කියලා. ජරාවට පත්වීම සමගම ජරාවට පත්වෙන බව දැනගෙනම මේ නිවන් මඟට පිළිපැදිය යුතුයි, නිවන් අවබෝධ කරගත යුතුයි කියන කාරණය පැහැදිලි කරන නිසා ජරා සූත්‍රය කියලා දේශනා කළා. පැහැදිලි කර දෙනවා, අප අවුරුදු 100ක උපරිමයකට යටත්ව ජීවත් වෙනවා. ඒ ජීවිත කාලයේ එක දවසක මරණය කියන අත්දැකීම අපි ලබනවා. ඒ නිසා නිවන් මඟ සොයන්නටය කියන අනුශාසනාව කළා. ඊළඟට පින්නතුනි, සෝ චාන්ති ජනා මමයිති, මමත්වය නිසා ජීවත්ව සිටියදී අපි විශාල දුක් ගැහැට දුක් වේදනා විඳ දරා ගන්නවා. ඒ නිසා ඥානවන්ත මිනිසුන් විසින් එම මමත්වය අතහැර ජීවිතේ ඊටාම මනරම් වූ රමණීය වූ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නවා. කොච්චර මිනිස්සු මේ ජීවිතේ බලාපොරොත්තු වලින් ප්‍රාර්ථනාවලින් ඇලී ගැලී ජීවත් වුවත් ඒ මිනිසුන්ගේ ජීවිතයේ ඒ සියලු බලාපොරොත්තු අහිමි වෙනවා මරණය සමග. ඒ නිසා මිනිසුන් කෙටි කාලයක් තුළ හිමිවන ඒ කුඩා අල්ප ආස්වාදයන් කෙරෙහි නොඇලී ඒ වයින් වෙන් වී නිර්වාණය සාගත යුතුයි. මිනිසුන් මොනවා කළත් අවසානයේ මිනිසුන්ට ඉතුරු වන්නේ මෙලොව ටික කලකට නාම මාත්‍රයක් පමණයි. ඒ නාම මාත්‍රයත් මිය ගියපු ශරීරයක් තුල නැහැ. එයත් තියෙන්නේ මිනිසුන්ගේ හදවත් තුළ, විඥාන තුළ පමණයි. ඒ නිසාත් කල්පනා කළා කෙනෙක් මේ නිර්වාණ භූමිය, නිර්වාණ ධාතුව සොයා ගන්නවා. මේ ශෝක පරිදේව සියල්ලටම හේතුකාරක වන මමත්වය ඒකාන්තයෙන් නැති කළ යුතුමයි කියන අදහස ඇති කරගන්නවා. ඔබේ ජීවිතයේ සියලුම ගැටලුවලට හේතු වන කාරණය තමයි මමත්වය. ඔබේ ජීවිතයේ කිසිම ගැටලුවක් ඇති වී නැහැ මමත්වයෙන් තොරව. ඒ හැම ගැටලුවක්ම ඇතිවන්නේ මමත්වය නිසා. ඒ විදිහට කල්පනා කළා, එයා මමත්වය දුරු කරන්න කල්පනා කරනවා. සබ්බත් මුනි අනිසිතෝ නපියං කුබ්බති නෝපි අප්පියං. පින්නතුන් මේ මොහොතේ ශ්‍රාවකයෝ, එහෙමත් නැත්නම් ඒ කාලේ නිවන් මඟ හොයාගෙන යන අයට කිව්වා මුනිවරු කියලා. නිහඬව ලෝකයේ පිළිබඳව සත්‍ය හොයන අයට කියනෝ හරි නිහඬ පිරිසක් මුනිවරු. අඩුවෙන් කතා කරන, වැඩියෙන් කල්පනා කරන පිරිසක්. සබ්බත් මුනි අනිසිතෝ සියල්ලම ලෝකයේ අනිසිතෝ අනිත්‍යයි කියලා දකිනවා. එකක් දෙකක් නෙමේ සබ්බත් සියල්ලම. සාමාන්‍ය අපේ ජනප්‍රියව අපි ඉගෙනගෙන තියෙන්නේ මේ භෞතික ලෝකයේ තියෙන අනිත්‍ය දකින්න. භෞතික ලෝකයේ තියෙන අනිත්‍ය නෙමේ, එය නෙමේ බාධාව. අධ්‍යාත්මික ලෝකයේ තියෙන නිත්‍යතාවය තමයි බාධාව. නිත්‍යතාවය කියලා කියන්නේ ඇලීම. රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංකාර වශයෙන්, විඥාන වශයෙන්, අපේ මානසික ක්‍රියාත්මක වන ආකාර පහ. ඒ අධ්‍යාත්මික වශයෙන් සම්පූර්ණම අනිත්‍යතාවය දකිනවා. කොහොමද දකින්නේ? න පියං, ප්‍රිය වූ දෙයක් නැත. නෝපි අප්පියං, අප්‍රිය වූ දෙයක්ද ලෝකේ නැත. ඒ වගේම ප්‍රිය හෝ අප්‍රිය හෝ වශයෙන් ගන්නෙත් නැහැ. ප්‍රියයි අප්‍රියයි කියලා ගන්නෙත් නැහැ. අප්‍රියයි කියලා ගන්නෙත් නැහැ. ප්‍රියයි කියලා ගන්නෙත් නැහැ. මතක තියාගන්න, ප්‍රියයි කියලා ගන්නේ නැහැ, අප්‍රියයි කියලා ගන්නේ නැහැ, ප්‍රියයි අප්‍රියයි කියලා ගන්නෙත් නැහැ. අප්‍රියයි ප්‍රියයින් වලින් තොරව එයා මේ ලෝකය දිහා බලන්න ක්‍රියාත්මක වෙනවා, දර්ශන ශක්තියක් ඇති කරගන්නවා. අපි හැමදෙනාටම මනස තුල බේරගන්න බැරි ප්‍රශ්නය තමයි එක පැත්තකින් අපි අප්‍රියයි කියලා ගන්න පුරුදු වෙනවා, තවත් වෙලාවක ප්‍රියයි කියලා ගන්න පුරුදු වෙනවා. ඉතින් බුදුදහම හැටියට මේ ප්‍රියයි මනාපයි කාන්තයි කියන දේවල් තමයි නිවන් දකින්න බාධාව කියලා හිතලා අපේ හාමුදුරුවරු දේශකිය පුළුවන් තරම් උගන්වනවා ලෝකෙ අප්‍රිය කරන්න. අපේ දායකයොත් පුරුදු වෙනවා ලෝකෙ අප්‍රිය කරන්න පුරුදු වෙනවා. එහෙම අප්‍රිය කරන්න පුරුදු වුණහට නිර්වාණ ශාන්තිය මනස තුල ඇතිවන්නේ නැහැ. මොකද අප්‍රියතාවය කියන්නේ මනෝභාවයක්. මෙතෙන්දි පැහැදිලි කරනවා නපියං නෝපි අප්පියං. ප්‍රියයි කියලා ගන්නෙත් නැහැ, යා අප්‍රියයි කියලා ගන්නෙත් නැහැ. මධ්‍යස්ථයි කියලා එහෙනම් ගන්නව ඇති නෑ. මධ්‍යස්ථයි කියලා ගන්නෙත් නැහැ. චේතෝ විමුක්තියටයි අපිපත් වෙන්නට ඕන. එහෙම නැතිව මනෝභාවයකට නොවේ. මනෝභාවයක් කියන්නේ මනසේ එක් ආකාරයක් කියන එකයි. එහෙම නැත්නම් දෘෂ්ටිමය ස්වરૂපයක්, සංකල්පමය ස්වરૂපයකට පත් වෙනවද, එතන තියෙන මනෝභාවය. මනසේ ස්වરૂපය. මනසේ ස්වરૂපයකට නොවේ ඔබ ආයුත්තේ මනස ඉක්මවා ආයුතේ. ඔබේ දැනුමේ යම් ස්වરૂපයක් නෙමේ ගන්න ඕන. ඔබේ දැනුම ඔබ ඉක්මවා යා යුතුයි. ඔබේ දැකීමේ යම් ස්වરૂපයක් නොවේ ගන්න ඕන. ඔබ දැකීම ඉක්මවා යා යුතුයි. ඔබේ ජීවිතයේ යම් ස්වરૂපයක් හැඩයක් නෙමේ ගන්න ඕන. ඔබ ඔබේ ජීවිතේ ඉක්මවා යා යුතුයි. කෙනෙක් අහන්න පුළුවන් කොහොමද අපි යන්නේ? ඒක තමයි අසිරිමත් ගමන. ඒක හරියට ඔබට මම පොළවේ ඉන්න ඔබට කියන අහසට ඉගිල්ලෙන්න කියලා, පියාඹින්න කියලා. ඉහලින් අපිට අත්වැලක් ලණුවක් ඉනිමගක් නැතිකොට ඔබ අහනවා කොහොමද අපි ඉගිල්ලෙන්නේ? ඉගිල්ලෙන්න ඔබට පුළුවන් ඔබට අයිති දේවල් පමණක් රැගෙන. ඔබට අහසට ඉගිල්ලෙන්න පුළුවන් ඔබට අයිති දේවල් පමණක් රැගෙන. ඇයි ඔබට අහසට ඉගිල්ලෙන්න බැරි? ඔබට අයිති නැති දේවල් ඔබ මළුවල පුරවාගෙන. ඒ වගේ නිර්වාණ ධාතුවටත් පත් වෙන්නට පුළුවන්, පැමිණෙන්නට පුළුවන් ඔබට අයිති දේවල් පමණක් රැගෙන. අපට අයිති දේවල් පමණක් අපි ජීවිතේ ගත්තොත් අපිට ගුවන් යානික යන ටිකට් පටක් කොමනා වෙන්නේත් නැහැ. ඇයි? අපිට අයිති දේවල් පමණක් අපි අරගෙන ගියොත් ගුවන් යානයක යන්න ටිකට් පටක් කොමනා වෙන්නේත් නැහැ. මොකද? මොකද හේතුව? හා, අපිට අයිති දේවල් අත්හැරියට පස්සේ මොනවද ඉතුරු වෙන්නේ? මොකුත් නැහැ. ඒකට සීට් එකක් වෙන් කරගන්න ඕනද? ඕන වෙන්නේ නැහැ. ඉතින් ටිකට් එකක් ඕන වෙනවද? ටිකට් එකක් ඕන වෙන්නේ නැහැ. අපිට අයිති නැති දේවල් බඩුමළු අරගෙන යන නිසා තමයි ගුවන් යානයේ ටිකට් එකක් අය කරන්නේ. ජීවිතේම අපි මහන්සි වෙන්නේ අපිට අයිති නැති දේවල් වෙනුවෙන්. ආසාවල් සහ අවශ්‍යතාවල් කියන්නේ දෙකක්. ඔබ ආසාවල් කියලා හිතන්නට එපා, අවශ්‍යතාවල්. ඒක නිතරම මම කියන දෙයක්. අවශ්‍යතාවයන් වෙනම තියෙනවා, ආසාවල් වෙනම තියෙනවා. හිතේ ආසාවල් නැතුවම අවශ්‍යතාවල් හැටියට හොඳට ව්‍යාපාර සිද්ධ කරන්න පුළුවන්. හොඳට නිවස දෙල් දොර හදන්න පුළුවන්. හොඳ යාන වාහන ගන්න පුළුවන්. අර පුහු සෝබනයක් නැහැ. ඒක ඇතුලේ තියෙන්නේ මොකන්ද? අවශ්‍යතාවය. එයා රතයක් ගන්න කාටවත් පෙන්නලා සන්තෝෂ වෙන්න නොවෙන්න පුළුවන්. ඒ ශ්‍රේෂ්ඨ ඥානයටපත් වුණාට පස්සේ එයා ඒ දේ ගන්න අවශ්‍යතාවයකට. එයා ගෙයක් හදන්නේ කාට හරි ඉරිසියාව ඇති වෙන්න නොවෙන්න පුළුවන්. එයා හදන්නේ එයාගේ අවශ්‍යතාවල් ටික සම්පූර්ණ වෙන්න. දැකුම් කලුව ප්‍රසන්නව අලංකාරව ඒක තියාගන්නවා තමන්ගේ කැමැත්තට අනුව. ඉතින් ඊටාම පැහැදිලිව මතක තියාගන්න ඕන මේ අසුභවාදී චින්තනයක් පුරවගත්තොත් එහෙම ඒක බුද්ධ ආගම නෙවෙයි. ප්‍රියයි අප්‍රියයි දෙකම අයින් කරා. දැන් අපි අහන්න නැහැ. කෙනෙක් අහනකොට කොහොමද ප්‍රියයි අප්‍රියයි දෙකම අයින් කළාට පස්සේ මොකද අපිට ඉතුරු වෙන්නේ? බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැක්කා අන්තගාමීත්වයට මේ ලෝකෙ මිනිස්සු වැටි වැටි යනවා. කාමසුකල්ලිකාන යෝගයට වැටෙනවා, අත්තකිලමතාන යෝගයට වැටෙනවා. කාමසුකල්ලිකාන යෝගය කියන්නේ ප්‍රියයි මනාපයි කාන්තයි කියන එක. අත්තකිලමතාන යෝගය කියලා කියන්නේ අප්‍රියයි අමනාපයි වැඩක් නැහැ කිසිවක් කියලා හිතන එක. ඉතින් ඇත්ත වශයෙන්ම මෙන්න මේ විදිහට මේ සම්බුද්ධ දර්ශනය තේරුම් කරගන්න ප්‍රතිපදාවටයි ආයුත්තේ. එහෙම නැතුව අර ඉන්දියාවෙන් අයින් කරපු භාවනාවල් ටික මෙහිගෙනල්ල දාලා මේව කළයි කියලා නිවන් දකින්න බෑ. එහෙත් පාවිච්චි කරන්න තිබ්බ භාවනා ටික මෙහිගෙනල්ල දැම්ම බුද්ධාගමී කියලා. බුදුහාමුදුරුවෝ ඒ කාලේ කරලා එපයි කියලා හිතිලා පැත්තකට විසි කරපු භාවනා කරපු ටික බුදුහාමුදුරුවන්ගේ දේවල් හැටියට ගන්නලා දැම්මා. ඒක තමයි මේ ජාතියක් හැටියටත් පිරිහෙන්නේ, මනුෂ්‍ය සමාජයක් හැටියටත් අපි පිරිහෙන්නේ. ඒ ශ්‍රී සද්ධර්මය ඒ මිනිස්සුන්ගේ ජීවිතවල නැති නිසා. දැන් අපේ පින්නතුන් අහන්නවා වගේම ඒහා සමාන ඒක මනාව අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගෙන විචක්ෂණ සීලයේ බුද්ධිය වඩා වේගවත් කරගන්න ඕන. එවිට තමයි පින්නතුන්ට මේ සත්‍ය අවබෝධ වෙන්නේ. අචින්තියේ සුපසන්නානම් විපාකෝ හෝති අචින්තිය. මේ අනන්ත වූ ධර්මය ශ්‍රවණය කරන කෙනාට, කල්පනා කරන කෙනාට, විමසන කෙනාට ලැබෙන ප්‍රතිඵලය මොකන්ද? අනන්තය, අචින්තේ භාවය. අනන්තය කියලා කියන්නේ අන්තයක් නැති කියන එක. අන්තයක් නැති කියලා කියන්නේ අකාලිකෝ ධම්මෝ. කාලය නැහැ. එයා යනවා පදිංචියට 25 වෙනි පැයේ පදිංචියට යනවා. දැන් මම පැය 24 ජීවත් වෙන කෙනෙක් නෙමෙයි, මම 25 වෙනි පැයේ ජීවත් වෙන්නේ. එතන හරිම සුන්දරයි. ඔය ශෝක පරිදේව දුක්ඛ දෝමනස මොකක්වත් නැහැ. ජාතිපු දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛා අපේ සම්පයෝගෝ දුක්ඛෝ පියේ ඔය මොකක්වත් නැහැ. අර අතෙන්ද ගියපු ගමන. ඉතින් ඔබ ජීවිතේ කවදාවත් 25 වෙනි පැයක් ගැන කොහෙවත් අහලා නැහැ නේ, පොතක ලියවිලාවක් නැහැ නේ. පැය 24ක් ගැනනේ කතා කරන්නේ නේ. ඕනම අනතුරක් ඕනම සිද්ධි දහමයක් ලෝකේ සිදු වුණයි කියලා කියන්නේ නිවුස් වලින් පැය 24න් එක කාල හෝරාවක. 25 වෙනි පැයේ ලෝකේ යමක් සිද්ධ වුණයි කියලා නිවුස් එකක් ඇහිලා නෑ අපිට. මොකද්ද මේ 25 වෙනි පැය කියන්නේ? ඒ තමයි අකාලිකෝ. ඔර්ලෝසු ඉක්මවලා ඉන්නේ. උන්වහන්සේට රයත් දහවලත් දහවලත් දහවලා. යාට උදාහ වෙන්නේ හිරු එළිය පරදවන ආලෝකය. ඔහු ජීවත් වෙන්නේ හිරු එළියෙන් නෙමෙයි ප්‍රඥා ලෝකයෙන්. ප්‍රඥාවේ ආලෝකය නිසා ජීවිතේම එළියයි. ජීවිතේම එළියයි. ඔබ ජීවත් වන්නේ මොන ආලෝකයෙන්ද? හිරු ආලෝකයෙන්. ඔය ජීවිතේට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය එනවා. ඒවට හිත හරි බයයි. හැමෝම බයයි වයසට යනවට. හැමෝම බයයි ජරාවටපත් වෙනවට. හැමෝම නින්දා අපහස වලට ප්‍රස්ස වලට බයයි. ප්‍රීතිමත් සුන්දර මනසක් නැති වුණොත් එහෙම මිනිස්සු මොකද කරන්නේ? ඔවුන්ගේ මනස උන්ට වද දෙන නිසා වැඩිපුරම සුරාවට හැබැයි වෙනවා. තමන්ගේ මනස තමන්ට හොඳ ආශ්‍රාදනීය ගුණයක් ගෙනල්ලා දෙනවා නම් ඒ මිනිස්සෝ ඒ මනසේ ලබා දෙන සුන්දරත්වය විඳගෙන ජීවත් වෙනවා. මනස සුන්දර නවාතැනක් නොවුනහම ඒ මනුස්සයා මනස තුල රැඳෙන්නේ නැහැ. ඒ ඔබේ මනස සුන්දර නවාතැනක් කරගන්න. සුන්දර තැනක් කරගන්න. ඒ කියන්නේ ඔබ යහපතයි කියලා පේන දේ දැනෙන දේ කරන්න. හොඳයි කියලා දැනෙන දේ කරන්න. අයහපතයි වැරදි කියලා දැනෙන දේ කරන්න එපා. යහපතක් කරන විට දැනෙන්නේ හරිම සෞම්‍ය මෘදු හැඟීමක්. යහපතක් කරනකොට දැනෙන්නේ සෞම්‍ය මෘදු සුන්දර හැඟීමක්. අයහපතක් කරනකොට දැනෙන්නේ බිය, සංවේගය, සන්තාපය, තැවීම. එතකොට හිතේට මෘදු බව දැනෙන දේවල් කරන්න. මෘදු ගුණයේ දැනෙන දේවල් ජීවිතේ සිද්ධ කරන්න. එතකොට හිත බොහොම සුන්දර නවාතනම් බවට පත් වෙනවා. ඕක තමයි ධනෙ කියලා කියන්නේ. සන්තුට්ටි පරම ධන. ඔය ධනෙ තියෙන කෙනෙක් දුප්පත් කෙනෙක් නෙමෙයි. ගොඩක් පොසත් කෙනෙක්. තෙමිරිසුන්ගේ මනස දැන් වෙනස් වෙවි යනවා. සල්ලි වලින් තමයි හැම දෙයක්ම කරන්න පුළුවන්. සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් කියපු මනස දැන් ලෝකේ වෙනස් වෙමින් පවතිනවා. සල්ලි වලට මුකුත් කරන්න බෑ කියලා. ඈ ජීවිතේ සම්පූර්ණ ජීවිතයක් කියලා ලංකාවේ ගොඩක් අය හිතන්නේ ගෙදර හදාගන්න එකයි, යාන වාහනයක් ගෙදරට ගන්න එකයි. ওই ටික කරගත්තාම මේ සංඝ සම්පූර්ණ ජීවිතයක් හදාගන්න උත්සාහ කරනවා. ඒකට නොවේදිනා දුක් විඳිනෝ මොලේ නැතිකමට. මොලේ තියනවා නම් මේ ස්වභාවික සම්පත් තියෙන රටක් අගේට තමන්ගේ අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න පුළුවන්. තේ නුවණ පහළ වෙන්නේ මේ වගේ ධර්මයේ පරිශ්‍රණය කිරීමෙන්. ලංකාවට ආපු විදේශිකේ කාමර දෙකයි බාත්รูම් එක සහිත ලස්සන කුටියක් හැදුවා. ඔහුගේ විවේක කාලය තුළ ඒ කුටිය සම්පූර්ණ හැදුවේ ඔහු කඩෙන් කිසි දෙයක් මුදල් ගෙනල්ලා නෙමෙයි. ඔහු නොයෙකුත් නොයෙකුත් තැන්වලින් වීසි කරන අපද්‍රව්‍ය එකතු කරගෙන ඇවිල්ලා ස්වභාවික සම්පත්තල. ඒ වගේ මේ රටේ මිනිස්සුන්ටත් කල්පනා කළොත් එහෙම තමන්ගේ ඉතාම දිළඳු කෙනෙකුට වුණත් ලස්සන ඉන්න හිටින්නට නිවහනක් හදාගන්න බැරි කමක් නැත. බුද්ධියයි ඕන, නුවණයි ඕන, කැපවීමයි ඕන. ඔබ ඉන්නේ එක්තරා තැනක රසවත් තැනක, රසවත් ඉතාම මිහිරි මුලාවක, ඉතාම රසවත් ඉතාම මිහිරි මුලාවක ඉන්නේ. මී පැණි වගේ රසය, ඒ තමයි මමත්වය. මී පැණි වගේ රසයි මමත්වය. අපි හැමෝම අපේ මමත්වයට ආදරේද නැද්ද? ආදරේ. ඒ නිසා තමයි ඔබ හරි ශ්‍රේෂ්ඨයි, ඔබ හරි ලස්සනයි, ඔබ හරි හොඳයි කියලා කියනවට අපි හරිම කැමති. අපි අපිට ගොඩාක් ඇලිලා ඉන්න නිසා. අපි ඒකේ එක මී පැණි වගේ කර අර පැණි කූඹියෙක් ගිහිල්ලා මේ පැණි බොනවා. බීල බීල බඩ ලොකු වෙනවා. බඩ ලොකු වුණාට පස්සේ ඊළඟ ක්‍රියාවලිය මොකන්ද? එයාට ගොඩට එන්න බෑ. එහුම පැණි හැලියට වැටෙනවා. අපිත් වෙන්නේ මොකද? මේ එන්න එන්න පොඩි කාලේ තිබුණු පුංචි මමත්වය ලොකු කරනවා. මමත්වයේ ගබඩාව ලොකු කරනවා. ලොකු කරලා ලොකු කරලා ලොකු කරලා ඒකෙන් මත් වෙනවා. මත් වුණාට පස්සේ මමත්වයටම වැටිලා මේ යනවා. අපි මමේ කියලා මේ දේවල් ගත්ත නිසා අපි පුදුමාකාර තරංගයක් ඒ වෙනුවෙන් අපි ලබා දෙනවා. මම පරදින්න කැමති නෑ. තමන් පහු කරගෙන යන මිනිස්සෙක්ව පරාද කරන්න ඔහු එළවගෙන යන්නේ නැහැ. මෙතන මමයි කියලා කෙනෙක් දැනුනේ නැත්තම්. දවසක් මම මුස්ලිම් මහත්මයෙක් එක්ක ගමනක් ගියා. එයා සිංහල කෙනෙක් බැඳලා හිටියේ. ඔහු ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි, පකිස්තානයේ ජාතිකයෙක්. එක්තරා වාහනයක් මෙයාට පොඩ්ඩක් රිදෙන ආකාරයට ඉස්සර කරගෙන ගියා. මෙයා දෙයකට තරහ ගියා. එයා වැරදි විදියට ඉස්සර කරේ කියලා. මමත් ඒ කාර් එකේ හිටියා. අර කාර් එක පස්සෙන් එලවනවා එලවනවා අර කාර් එක පව් කරලා. ඈ මං හිතුව අපිට මොකක් හරි අනතුරක් වෙන්නේ නැයි කියලා. ඇයි? මාව අපහසුතාවයට පත් කළා. දැන් එයා අර කාර් එක පස්සේ එළවනවා. එයාට තියෙන ඒ කාර් එකේ සිහිය විතරයි. අනිත් එයා කරන වැරදි වැරදි කිසිවක් එයාට පේන්නේ නැහැ. එයා තවක් වාහන ගණනාවක් අර විදිහට වැරදි විදිහට ඉස්සර කළා. හිරිහැර වෙන්න. එයාට තේරෙන්නේ අර එයාගේ අර ඉලක්කය විතරයි. අන්න ඒ වගේ මමත්වයෙන් මත් වුණාට පස්සේ ඉලක්ක විතරයි පේන්නේ, අනිත් කිසි දෙයක් පේන්නේ නැතුව යනවා. පේන්නේ. ඒක තමයි හැටේ. පුදුමයි. මිනිස්සුන්ගේ ජීවිත මට හරිය පුදුම හිතෙනවා. මම බන්ධනාගාරයක ගියපු වෙලාවේ බන්ධනාගාර දරුවන්ට කිව්වා, පුතේ ඕගොල්ලන්ට මාංචු දාලා තියෙන යකඩ දන්වල්, ඒත් මේ බන්ධනාගාරේ ඔබ ඉන්නේ අවුරුදු 5යි 6යි 10යි 20යි. ඒත් මේ බන්ධනාගාරේ ඔබ විඳින මේ වාතලයම විඳගෙන මේක ඇතුලේ තව පිරිසක් ඉන්නව අවුරුදු 30 40ක් වැඩ කරනවා. ඒගොල්ලෝ බඳලා තියන්නේ යකඩ දැන්වල් වලින් නෙමෙයි, රුපියල් 30 40000කින්, 10000කවල ගණනාවකින් තමයි ඒගොල්ලෝ බඳලා තියන්නේ. හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒගොල්ලෝ හිරේ ඉන්නේ කියලා. මානසිකත්වය තමයි දඬුවම වෙන්නේ, දඬුවම නොවෙන්නේ කියලා. ඒක තමයි හැටි. ඒක තමයි හැටි. ගොම කුලයක් පෙරලගෙන පෙරලගෙන යන ගොම කුරුමිනියට මුළු ලෝකයක් තරම් ඒ ගොම බෝලේ වටිනවා. මමංකාරයෙන් දැවටිච්ච මිනිස්සුයෝ තමන්ගේ මමංකාරය තල්ලු කරගෙන පෙරලගෙන පෙරලගෙන වඩාගෙන හදාගෙන යනවා. එයාට මුළු ලෝකය වගේ දැනෙන්නේ ඒ ගොම බෝලයක් වගේ මමංකාරය. අපි නිදහස් වෙනවා, මනස නිදහස් කරගන්නවා හැම මොහොතකම. එහෙත් ඒ නිදහස පූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. ඇයි ඒ පූර්ණත්වයටපත් නොවෙන්නේ? උබෝ අන්තයෙන් නිදහස් වෙන්නේ නැහැ. එක අන්තයකින් නිදහස් වෙනකොට අපි තව අන්තයකට වැටිලා. දැන් ඔබ මේ ශාලාව ඇතුළත ඉඳගෙන මේ ශාලාවේ හැම පැත්තක්ම දකින්න පුළුවන් තත්ත්වයට එන්න නම් ඔබ මොකද කරන්න ඕන? මේ ශාලාවේ දකුණු දිශාවට ගියාම ඔබට වම් දිශාව පේනවා. හැරුණහම ඔබට වම් දිශාවට ගිහිල්ලා දකුණු දිශාවට හැරුණහම දකුණු දිශාව පේනවා. හැබැයි දැන් නොපෙනෙන පැත්ත මොකන්ද? දකුණු දිශාව පේන හැම මොහොතකම වම් දිශාව පේන්නේ. දකුණු දිශාවට ගිහිල්ලා වම් දිශාව බැලුවාම වම් දිශාව පේන හැම මොහොතකම දකුණු දිශාව පේන්නේ. ඒ නිසා හැම මොහොතකම කොටසක් අඳුරුයි, කොටසක් ආලෝකමත්. දැන් ඔබට මේ පිටුපස තියෙන නිල් පාට පේනවා, මට ඇත්තෙම පේන්නේ නැහැ. මට පේන්නේ සුදු පාටක්, ඉස්සරහ තියෙන සුදු පාට. ඒ නිසා අපිට හැම මොහොතකම එක පැත්තක් අඳුරුයි, එක පැත්තක් ආලෝකමත්. ඔන්න ඒ නිසා තමයි අපි නිතරම පැත්තක ඉන්නේ, අන්තයක ඉන්නේ. සර්ව සාධාරණ දැක්මක් නෙමේ, එක පැත්තක් අඳුරුයි තව පැත්තක් තමයි ආලෝකමත් වෙන්නේ. තමන්ට පේන ටික සර්වඥතාඥානිය. උන්වහන්සේලාට හැම පැත්තක්ම පේනවා. කාරණාවක, ප්‍රශ්නයක, ලෝකයක හැම පැත්තක්ම පේනවා සර්වඥ. සියල්ල පේනවා. අඳුරු නෑ. ඒ ඥාන ගුණය, දර්ශන ශක්තියක්. එහෙම නැතුව ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කෑම හදාගන්න ක්‍රම කිව්වේ නෑ සර්වඥ කියලා. සීත කරන හදන්න කිව්වෙත් නෑ. ගුවන් යාන හදන්න කිව්වෙත් නෑ. හැබැයි අනාගතේ වෙන දේවල් කිව්වා. ආවුද වරුසා වහිනවා කිව්වා. ඒ කිව්වේ මේ වහින වලාකුළු වහුරු වරුසාවලට නෙමෙයි ඒ කිව්වේ. මේ රොකට් ප්‍රහාර, ගුවන් ප්‍රහාර තමයි උන්වහන්සේ දැක්කේ ආයුධ වරුසා. ඒවට මිනිස්සු කැපිලා මැරෙනවා කිව්වා. ඒ කාලේ රොකට් කියන වචනයක් කිව්වනම් බුදුහාමුදුරන්ගේ හයි රොකට් කියන්නේ මොනවද කියලා. ඈ අර 500 ගණන් වලදී අනාවැකියක් පළ කරලා තියනවලු මේ යකඩ කුරුල්ලෝ ඇවිල්ලා විශාල ගොඩ නැගිල්ලක හැපිලා කැඩෙනවා කියලා. ඉතින් යකඩ කුරුල්ලෝ කියන්නේ මොනවද? මේ ගුවන් යානා වලට කියන කතා. ඒ කාලේ ගුවන් යානා කිව්වනම් ප්ලේන් කිව්වනම් මේ මනුස්සයා මොනවද මේ කියන්නේ කියලා. ඒ නිසා අර එදා තියෙන වැකි වලින් තමයි අනාගතය ගැන ප්‍රකාශ කරන්නේ. දේශනා කළා. කල්ප රුක්ෂයේ පහළ වෙනවා. මිනිස්සුන්ට හැම සම්පතක්ම පහළ වෙනවා. දැන් තියෙනවනේ. දැන් කල්ප රුක්ෂය මොනවද කරන්න බැරි? හිතන වේගෙන් වැඩ කරන්න පුළුවන්. රටකින් රටකට ලියුමක් දාලා තුන් මාසයක් බලාගෙන හිටියේ අපිට තප්පර දෙකකින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ දියුණුවත් එක්ක මේ ධර්මයේ ජීවිතයට ගැළබුණොත් පුදුම ශාන්තියක් මිනිස්සුන්ට ලැබෙන්නේ. ඔබේ ඍදුම් වලට වගකී යුත්තා අන් කෙනෙක් යයි කිසි විටක චෝදනා නොකරන්න. මන්ද ඔබව ඔබ ගොඩනගා ගත යුතුයි, දියුණු කර ගත යුතුයි කියන කල්පනාවෙන් තමයි එසේ කල්පනා කරන්න ඕන. ඔබගේ ඍදුම් වලට අන් කෙනෙක් තමයි වැරදි කියලා හිතන්නේ නැතුව පුරුදු වෙන්න. මගේ හිතේ මේකට දෝෂයක් තියෙනවා. එතන දෝෂයක් තියෙනවා. ඒ දර්ශන ශක්තිය හිතේ හදාගෙන ඒ විදියට ගොඩනගා ගන්න. නමුත් භෞතිකවාදී සාධාරණත්වයේ කෙරෙහි වැඩ කටයුතු කරනකොට ඊට අදාළවත් සම්‍යක් ප්‍රතිපදාවෙන් අදහස් පළ කිරීම වරදක් නොවේ. නමුත් නිතරම හිතේ තියාගන්න, එසේ කටයුතු කරමින් හිතේ තියාගන්න, නැත්නම් ඉතින් හැම දෙයක්ම දරා ගන්න ඉන්න මේ කබලක් චාච්චයක් මේ රොටි ලෑල්ලක් ගන්නට වැටෙනවනේ අපි. ඉතින් එහෙම වෙන්නත් බෑ. ඒ කතාව සම්මුතියෙන් විසඳමින් හිතේ තියාගන්න මේ රිදුම් වලට සියලු දේට වග කියුත්තා වෙන කෙනෙක් නෙමේ තමා. ඇයි ඒ? අපේම තියෙන මමත්වය තමයි මේකට හේතුකාරක වන්නේ. ඔබට මමත්වයේ ඉක්මවල කිසි දෙයක් කරන්න බෑ. කර්මකාරකයා ඉන්න හැම තැනකම ඉන්නේ මොකක්ද? කවුද ඉන්නේ? මමත්වයේ ඉන්නවා. කර්මකාරකයා ඉන්න හැම තැනම ක්‍රියාත්මක වෙනවා මමත්වයේ. දැන් ඔබ නොවැළී ඉන්නට උත්සාහ කරනවා. සිතේ නොරඳවාගෙන ඉන්නට උත්සාහ කරනවා. කෙලෙස් ඇති නොකර ඉන්නට උත්සාහ කරනවා. එය ස්වභාවිකත්වයක් නෙමේ, අපි විසින් සිදු කරනු ලබන තවත් එක් ක්‍රියාවක්. නමුත් ස්වභාවිකත්වයට පත් වුණාම කොයි වගේද? පදුමේ වාරි යතා න ලිප්පති. මල්වල දිය උරන්නේ නැහැ. නෙළුම් මලට වතුර දැම්මම ඒක දිය උරන්නේ නැහැ. නෙළුම් පතට වතුර වැටුණාම එක දිය උරන්නේ. ඒවං මුනි නො පලිප්පති. අන්න ඒ වගේ තමයි මුනිවරුන්ගේ හිතටත් මේ ප්‍රශ්නේ. ඇත්තෙම මමත් මේ ශ්‍රී සන්දර්මය අවබෝධ කරගත්තට පස්සේ මම මේ අමුතුවෙන් හිත හදාගෙන ඉන්න ඕනේ නැහැ. මට නොඇලී ඉන්න ඕන, නොගැටී ඉන්න ඕන, නොබැඳී ඉන්න ඕන එහෙම කියලා නැහැ. ස්වභාවිකත්වයක් ඇති වෙනවා ඊළඟට. ඊට පස්සේ තියෙන නිරායාසය. ආයාසය තුල ගොඩ නගා ගන්න, උත්සාහය තුල ගොඩ නගා ගන්න හැම දෙයක්ම මමත්වයෙන් යුක්තයි. කම්මස්සකාරකෝ නත්ති කියන තැනට ආවට පස්සේ ක්‍රියා කරන කෙනෙක් නැහැ. ස්වභාවිකත්වයක් ලැබෙනවා. දැන් ඔබ ඉන්නේ මම කළ යුතුයි, මම නොකළ යුතුයි, මා මෙසේ විය යුතුයි, මා මෙසේ නොවිය යුතුයි කියන පදනමේ. ඔබට ඒකෙන් නිදහස් වෙන්නත් බෑ. හැබැයි ඔබ නිදහස් විය යුතුයි. නිදහස් වෙන්න තියෙන මාර්ගය තමයි නතර වීම. කොහොමවත් යන්න එපා. ඔය ඉන්න තැනම නතර වෙන්න. යන්න නෙමෙයි දැන් වෙන භාවනාවල් වලට ගියහම ওই ඉන්න තැනින් තව දිහාවකට හරවල කොහෙ හරි යවන්න හදනවා. ලොකු ගැඹුරක් තිබුණා. ඒ මොහොතේම තමයි සත්‍ය අවබෝධ කරගත්තේ අඟුලිමාල. ඔබ නතරවන්න. මා නතර වෙලායි සිටින්නේ. සංසාරේ කතාව තමයි. සංසාරේ කියලා කියන්නේ මේ හිත. බලන්න දවසට සංසාර ආත්ම කීයක් ලැබනවද කියලා. වෙලාවකට යක්ෂාත්මේ වල ඉන්නේ, වෙලාවකට ප්‍රේතාත්ම වල ඉන්නේ, ප්‍රණය වෙලාවකට දේවාත්ම වල ඉන්නේ. දවසටම ආත්ම 10කට 15කට මාරු වෙනවා. අපි කියන්නේ මනුස්සයමට යකායවසුව කියලා. ඒ නිසා එතනම සංසාරේ තියෙනවා. සංසාරය කියන්නේ මේ මනසේ සැරිසැරීම. සංචාරි සංසාරය. නතරවන්න. ඒ කියන්නේ ක්‍රියාවෙන් නිදහස් වෙන්න කියන එකයි. නතර වීම යනු ක්‍රියාවක් නොවේ. නතර වීම යනු ක්‍රියාවක් නොවේ. ක්‍රියාවක් නම් මෙතන නතර වීමක් නැත. ක්‍රියාවක් නම් මෙතන නතර වීමක් නැත. නතර වීම යනු ක්‍රියාවක් නොවේ. දැන් තමන් ජීවිතේ යම් දෙයක් ක්‍රියාත්මක කරන්න යනකොට, හැඩගස්වන්න යනකොට මේ වචනේ හොඳට ගලපලා බලන්න. හරි ගැඹුරු වචනයක්. නතර වීම යනු ක්‍රියාවක් නොවේ කියන එක හොඳට මතක තියාගන්න. සමහර අය මේක හරියට තේරුම් කරගන්න නැතුව ඔන්න මනස ශූන්‍යව තියාගන්න හදනවා. එන විදියට සිතුවිලි වලට ඔහි යන්න දෙන්න ඕන කියලා හිතනවා. සිතුවිලි ගණන් කර කර ඉන්න බලනවා. ඉතින් හැම තැනම තියෙන ක්‍රියාවලියක් නේ. එයා තීන්දු තීරණ දීලා තියෙනවා සිත ගලාගෙන යන්න දෙන්න ඕන කියලා. තව තීන්දු තීරණ දෙනවා සිතේ එන සිතුවිලි මැනින්න ඕන කියලා. එහෙම නැත්නම් තව තීන්දුවක් දෙනවා සිත මුකුත් හිතන්නේ නැතුව තියාගන්න ඕන කියලා. එහෙම නැත්නම් මේ සිතර සිතුවේ පහළ වෙන දේවල් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අතහරින්න ඕන කියලා හිතනවා. ඉතින් එතනම ක්‍රියාවක් තියෙනවානේ. පුජ්‍යල ක්‍රියාවක් තියෙන තැනක් නතර වීමක් නොවේ. ඒ නිසා ක්‍රියාවලියක් ඇති තැන නතර වීමක් නැත. නතර වීමක් ඇති තැන ක්‍රියාවලියක් නැත. එනිසා ක්‍රියාවලියකින් නතර වීම සොයාගත නොහැක. ක්‍රියාවලියකින් නතර වීම සොයා ගන්නට බෑ. නතර වීම නතර වීම තුලම තියෙන දෙයක්. ඒක තවත් ක්‍රියාවලයකට බැසගෙන ගිහිල්ලා වඩලා ආගනිට්ඨා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා නේම සංඥානා සංඥා වඩලා ඈ පළවෙනි ධානයේ තුන්වෙනි ධානයේ වඩලා ආයි විදර්ශනාවට ඇවිල්ලා හොල්මන් කළා ඔළුව කරකවල පිස්සු වට්ටලා මේ දේ කරගන්න බෑ. තවසේම වෙ බුදුහාමුදුරන්ගේ නාමේ තියාගෙන අර හින්දු දහමේ මෙහෙ ගෙනල්ලා ටිපර් කරපු එක්ස්පයර් වෙච්ච භාවනා ටික මෙහෙ කරනෝ හෝ ගාලා. ඉන්දියාවේ අය ඇවිල්ලා යුඩ කනපන hina වෙනෝ මෙහෙ ඇවිල්ලා මේව වේද ධර්මවලත් තියෙනවා කියලා. පුදුම දෙයක් නේ කරේ අර දෙමළ හාමුදුරු ලංකාවට ඇවිල්ලා. බුද්ධිමය යුද්ධය, බුද්ධිමය ආක්‍රමණය, බුද්ධිමය විනාශය ඒක බරපතලයි. ඒ ජන සංහාරයකට වඩා බරපතල ක්‍රියාවලිය. ඒ නිසා පුදුම ආකාර විදියට මේක රැඳුණා. ඔයත් අන්න මේක තේරුම් ගන්න විමසා බලන්න, නුවණින් බලන්න. ඔබ දැක්කේ නැති දෙයක් තියෙනවා. ඒ මොකද්ද? අකාලිකත්වය. ඔබ දැක්කේ නැති දෙයක් තියෙනවා. ඒ තමයි ලෝකෝත්තරත්වය. ඒ දේ සොයන්න. මේ ධර්ම කරුණු ගැන ටික වෙලාවක් නිහඬව විමසා බලන්න. ඒ භාවනාවක් වගේ නිහඬව ඉඳගෙන මොකන්ද කළේ කියලා. එතකොට මේ ක්‍රියාවලියේ තියෙන දෝෂ තිබුණොත් මට කියලා දෙන්න පුළුවන්. මොකද්ද කරේ පුතා? හරි. ඒ නද අපේ මහත්තයා තේරුම් ගන්න උත්සාහ ධර්මෙන් සිටියා. එතන ගැටලු පිළිතුරු දෙකම ගොඩ නැගුණා. හොඳයි. අපේ මහන්තයා අපි අනිත් වෙනතු මොකද කරේ? මේ කාලය තුල මොකද කරේ? ඊළඟ දැන් අපි කියමු මෙහෙමයි. ගවේෂණයක් තියෙන්නේ අවබෝධ නොවෙනු කරුණු වෙනවම ගුණයක් හදාගන්න. ඒ ඔක්කොම ප්‍රශ්නාර්ථ. ඒ ප්‍රශ්නාර්ථ ඉදිරියේ තියෙන කිං කියන වචනේ. කිං කියන්නේ කුමක්ද? කිං සච්ච. මේ වහේ සත්‍ය කුමක්ද? ඊට පස්සේ ඒවා පරේක්ෂණයට භාජනය කරනවා. එතකොට බැරිද ඒවා අපිට පරේක්ෂණය කරන්න කියන්නේ නැතුව බැරිද අපිට මේක කියලා දෙන්න මේ ස්වාමීන් වහන්සේට කියලාත් කෙනෙක් අහන්න පුළුවන්. එක් හරියට අර පොඩි ළමයෙක් අපිව බිම විද්දවන්නේ නැතුව බැරිද ආදරේ නම් අම්මට හැමදාම අපි වඩාගෙන යන්න. ඔබ කැමති හැමදාම අම්ම වඩාගෙන යනවටද ඇවිදින්න උගන්වපු එකටද? ඇවිදින්න උගන්වපු එකට අපි කැමති. එදා ඇවිදින දවසේ ලේසි වුණාද? නෑ, වැටුණා, ඇඬුවා, ඔළුව බිම ඇන ගත්තා, තොල් පලා ගත්තා, නාහේ බිම ඇනුණා. අපි කැමති අපිට අපි ඇවිද්දෝපු එකට. ඒ නිසා මමත් අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් අර සරල සිද්ධාන්තය හැමදාම වඩාගෙන යන එක නෙමෙයි අපි කරන්න ඕන. ඔල ඇවිද්දවන්න ඕන. ඒකෝල ඇවිදින දවසට සන්තෝෂ වෙයි. හාමුදුරුවෝ අපි හැමදාම වඩාගෙන ගියේ නෑ. අපි ඇවිද්දෙව්වා. දැන් අපි දෙපයින් හිටගෙන අපේ ගමන යනවා. අද ස්වාමීන් වහන්සේ අතින් අල්ලන්න ඕනේ නෑ. ස්වාමීන් වහන්සේගේ හැමදාම බණ අහන්න ඕනත් නෑ. දැන් අපිට අපේ දෙපයින් ඉස්සරහට යන්න පුළුවන්. ඒදී සිද්ධ වෙන්නයි ඔබ ඇවිද්දවන්නේ. කියන්නේ හිතලා බලන එක තමයි, මෙනෙහි කරලා බලන එක තමයි, ගවේෂණය කරන එක තමයි මේ ඇවිදින්න පුරුදු වීම. ඔබ මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒකට කමක් නැහැ. ඒකට කමක් නැහැ. ඒ හිත ඇතුලේ තියෙන දේවල් හිත ඇතුළට සිත යොමු කළාම සිතේ ස්වභාවල් පේන්න පටන් ගන්නවා. දැන් අපි වුණත් කවුරුණත් ඒ තත්ත්වයට සිත යොමු කළාම සිතේ තියෙන මතකයන් ගඟක් වගේ ගලාගෙන යනවා. වේගෙන් ගලාගෙන යනවා. ඒ ගඟක් වගේ ගලාගෙන යන සිතුවිලි ධාරාවෙන් ගරුක කර්ම ඉස්සරහට මතුවලා එනවා. ගරුක කර්ම ඉස්සරහට මතුවලා එනවා. අනිත් දේවල් ටික අපි නැති කරනවා. දැන් අපි ටවුමට ගිහම ටවුමේ තියෙන හැම කඩයක්ම අපිට පේනවා. නමුත් අපි ගරුක කර්මයක් කරගත්තේ මොනවද, මොන භාණ්ඩද ගන්න තියෙන්නේ? අපි ඒ තැන් වලට ගිහිල්ලා ඒ භාණ්ඩ ටික අරගෙන ගෙදර එනවා. ඒ වගේත් අපේ හිතෙත් ගරුක කර්ම තියෙනවා. ගරුක කර්ම ඉස්මතු වෙලා මනසට පැමිණෙනවා. සිති විලි කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි, ගැටලුවක් නෙමෙයි. සිති විලි ගැටලුවක් වෙන්නේ මමංකාරය නිසා. නැත්තම් සිති විලි ගැටලුවක් නෙමෙයි. පාර යන රථ වාහන අපිට ගැටලුවක් නෙමෙයි. අපේ වාහනේ ඒ පාරේ මැද වාහන අතරේ නැත්තම් අපේ වාහනේ පාර මැදේ තිබ්බොත් තමයි අපි කල්පනා කරන්නේ කොහොමද මගේ වාහනේ පාරට ආවේ, මොකටද යන්නේ, කොහෙද යන්නේ, කීයට දෙන්නේ, කවුද කිව්වේ? අපි බලමු. ඒ නිසා සිතවිලි අතර ගැටලුවක් නැහැ, තියෙන්නේ සිතත් එක්කයි මේ ප්‍රශ්නේ. ඒ නිසා සිතවිලි වල ප්‍රශ්න විසඳන්න යන්න එපා. සිතේ ප්‍රශ්න විසඳ ගන්න යන්න. එතකොට සිතයි සිතවිලි කොහොමද අඳුනගන්නේ? සිත තියෙන්නේ හැම මොහොතකම නොපෙනෙන මායිමේ. සිතවිලි තියෙන්නේ පේන මායිමේ. රූප තියෙන්නේ ඉදිරියේ. ඇස තියෙන්නේ වෙන තැනක. මට පේන දේවල් වෙනත් දෙයක්. මම කියන්නේ තව කෙනෙක්. ශබ්දේ කියන්නේ තව එකක්. කන කියන්නේ තව ක්‍රියාවලිය. හත්පසින් වෙනස්. රූප කියන්නේ වෙනත් දෙයක්. ඇස කියන්නේ තවත් ක්‍රියාවලිය. ගන්ධ කියන්නේ වෙන දෙයක්. නාසය කියන්නේ වෙන ක්‍රියාවලියක්. රස කියන්නේ වෙන දෙයක්. රසනාල, රස දිව කියන්නේ වෙන දෙයක්. ශරීරය කියන්නේ වෙන දෙයක්. දැනෙන දේවල් ලෝකයේ තියෙන, ස්පර්ශ වෙන දේවල් ලෝකයේ තියෙන, බාහිර දේවල්. සිත කියන්නේ වෙන දෙයක්. සිතවිලි කියන්නේ තව දෙයක්. අපිට නිතර පේන්නේ ඒවට ග්‍රහණය වෙන දේවල්. අන්න ඒකට අපි හිතාගෙන ඉන්නෝ හිතේ කියලා. ඒක හිත නෙමෙයි. සිතට ග්‍රහණය වෙන දේවල් ඈ දැන් අපි කොයි වෙලාවකවත් ඇහැට පේන දේවල් වලට අපි කියනවාද මේ ඇහැ කියලා? ඇහැ කියලා කියන්නේ නැහැ නේ. ඒවට කියන්නේ රූප. එහෙනම් සිතට ග්‍රහණය වෙන දේ තමයි සිතිවිලි බවට පත් වෙන්නේ. සිතිවිලි සංශෝධනය කරලා මේක හරියන්නේ නැහැ. දැන් බලන්න මේ බාහිර ලෝකේ අඳුරු කරන්න ගියොත් කොච්චර අමාරුද? නමුත් අපි අඳුරු කණ්ණාඩි දෙකක් දා ගන්නවා. සන් ක්ලාසස් කියන්නේ ඒව දා ගන්නවා. දාගත්තට පස්සේ ඔක්කොම අඳුර වෙයි. නැක්කනේ? එතකොට අපි වෙනස් කරගත්තේ ඇහැ ළඟින්. ඇහැ ළඟින් වෙනස් කළා ඈතින් වෙනස් කරන්න නැතුව. ඒ වගේ සිත තුලින් මේ දේ වෙනස් කළොත් සිතවිල්ල වෙනස් කරන්න ඕනේ නෑ. ඇහැ ළඟින් වෙනස් කළොත් රූප වෙනස් කරන්න ඕනේ නෑ. එනිසා මේ මොළයේ තියෙන සංඥාව, දෘෂ්ටි කෝණය, සම්මා දිට්ඨිය හරියට හදාගත්තොත්, නිවැරදි කරගත්තොත් අනිත් කිසි දෙයක් වෙනස් කරන්න ඕනේ නැහැ. අපි වෙනස් කරන්න ඕන අපි ළඟ තියෙන, නැති කරන්න ඕන වෙන කිසිම දෙයක් නෙවෙයි මමත්වය. මමත්වය යනු ඔබේ ඉන්ද්‍රයන්ට ග්‍රහණය වෙන දේවල් හෝ සිතුවිලි හෝ නොවේ. මමත්වයේ සැඟවිලා ඉන්නේ රූකඩ නටවන අය දැකලා තියෙනවනේ නේද? රූකඩේ නටනවා. අපි නටන එක දිහා බලලා සතුට වෙනවා, දුක් වෙනවා. නටවන කෙනා ඉන්නේ පේන්නේ නැති තැනක. ඔබත් ඔබේ හිතට දුක ආවම අඬනො, සතුට ආවම හිණ වෙනො. නටවන කෙනා කවුද කියලා පේන්නේ නැහැ. අර රූකඩේ බලලා සතුට වෙනවා, දුක් වෙනවා. ඒකමයි අපේ හිත තුළත් යම් සිද්ධි දැකලා අපි සතුට වෙනවා, යම් සිද්ධි දැකලා තියෙනවා. මේකත් සිනමා චිත්‍රපටයක්, රූපද සංදර්ශනයක්. යථාර්ථය anu මේ රූපකඩයක් මෙතන නැතයි කියලා හිතා හිතීම නෙමෙයි. එහෙමයි. අපි විසින් යම් යම් නිගමන මේ ලෝකයට මේ දෘෂ්ටි වශයෙන් කවල තියෙනවා මේ මොලේට, සංඥාවට. ඊට අනුරූපීව කම්පණය වෙනවා මිසක් ලෝකයේ තියෙන දෙයක් නිසා අපි කම්පණය වෙනවා නොවේ. අපි විසින් ලබා දීපු සංඥාවල් නිසාමයි අපි කම්පණය වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. දවසක් මම ඔය ඉන්දියාවේ සංචාරයේ ගියපු වෙලාවක හරිම රස්නේ කාලයක්. ඉතින් කිලෝමීටර් 150ක් විතර එක දිගට වාහනේ ඇවිල්ලා එක තැනක නතර කළා. ඉතින් ඒ පුජ්‍යලා ඉතින් අපේක්ෂා කළා වාහනේ ටික වෙලාවක් නිවෙන්න ඕන කියලා. ඉතින් මම ඒ වෙලාවෙත් ඉතින් අධික රස්නේ නිසා AC දාගත්තා. ඊට පස්සේ අර ඩ්‍රයිවර් උන් එහේ ඇවිල්ලා වේගෙන් බැනගෙන බැනගෙන ගියා. මොන භාෂාවෙන්ද බැන්නේ? හින්දි භාෂාවෙන්. මට හින්දි බෑ. ඉතින් මං ඒ මනුස්සය බයින විදියට අපිත් එක බොහොම සුවදව කතා කර කර ගියපු එක්කෙනාට එක පාට තරහ ගිහිල්ලා මේ වැඩේට. ඉතින් මේ බැනගෙන බැනගෙන ගියා. ඉතින් මට බයිනකොට හිනා ගියා බයින විදියට. මං හිනා වෙනකොට මේ මනුස්සයට තව තරහ ගියා. තවත් අයියෙන් බැන්නා. එයා පැත්තේ ඉන්නවා ඒ රටේම කෙනෙක්, සිංහල පුළුවන්. එයා කුක් ඒ කණ්ඩායමට හිටපු. ඉතින් මේ මනුස්සයා අත් දෙකේ ඉන්න ගහගෙන මූණ රතු කරන් බලාගෙන ඉන්නවා. මම හයියෙන් hina වෙනවා උඩ පැනපැන. මනුස්සයා වයින්නකොට වයින්න විදියට. ඉතින් මේ එයා බැනලා ගියාට පස්සේ මං අහුවා අර කුක්ගෙන් මේ මොනවා කියලාද බැන්නේ කියලා. එයා කියනවා හාමුදුරුවන්ට නොතේරුණ හින්දා හොඳයි කිව්වා, කියන්නත් බැරි වචන කියලා කිව්වා වෙන්නේ. hina වෙනකොට එයාට තරහා ගිහින් කියන්නත් බැරි වචන කියලා තමයි බැන්නේ කිව්වා. ඉතින් මම කෝ හරි ෂෝක්නේ බලන්න මේ විඥානේ මට තිබ්බනම් නිකන්වත් හරි මම ලොකු කම්පණයකටපත් වෙන්නේ. ඒ කිසිම කම්පනයක් මට ඇති වුණේ නැහැ. අර සංඥාවල් මගේ ඔළුවේ නැති හින්දා. ඒ වගේම තමයි මේ සංඥා නිරෝධය අපි ඇති කරගත්තොත්. ඒකෙන් අදහස් වෙන්නේ මේ හැම දෙයකටම අපි සංඥා නොදී තිබුණනම් හරි කියන එක. සංඥා නොගෙන ඉන්නේ ලෝකේ කවුරු හරි මොනම හරි විදිහකට සංඥාවල් ගන්නෝ. සමහර ඒවට මේ වචන ඕනේ නැහෙනේ ඉරියව් වලින් අපි සංඥාවල් දාගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේ කම්පන ඇති වෙන්නේ සංඥාවල් මත. දැන් ඔබ මම මේ තරහ ගස්සන්නයි හදන්නේ. මම ඔබත් එක්ක තරහක් නෑ. මම මේ මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක් සඳහා තරහ ගස්සන්නයි හදන්නේ කියලා තරහ ගස්සන්න පුළුවන්. දැන් මේ මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක් සඳහා මම දැන් ඔබව අඬවන්නයි හදන්නේ. අඬවන්න පුළුවන්. එහෙව් මනසක් අපිට තියෙන්නේ. කොච්චර දුර්වල මනසක්ද? කොච්චර දුර්වල මනසක්ද? තාම දුර්වල මනසක්. ඒක නිසා මඩේ ඉඳපු ඉන්නක් වගේ කියලා බුදුහාමුදුරුවෝ උදාහරණ කළා. ඒ වගේම ධර්ම අවබෝධය කරගත්තොත් සීලෝ යතහ ඒක ඝනෝ වාතේන න සමීරති ඒවන් නින්දා ප්‍රසංසාසුන සමින්ජන්ති පණ්ඩිතා. කට ඝන වූ මහ පර්වතයන් ඒක ඝන වාතේන න සමීරති න සමීර හෙලවෙන්නේ වාතේ සුලඟි පැනෙන්නේ. ඒ වගේම නින්දා ප්‍රසංසා දැකීව සැලෙන්නේ. ඇයි සැලෙන්නේ නැත්තේ? සැලෙන දේවල් ඔහු ළඟ නැහැ. සැලෙන දේ තියෙන්නේ අපි ළඟ. දැන් අපි නිර්මාණය කරගෙන ඉන්න අපි හොරෙක් නෙමෙයි. මම හොරෙක් නෙමෙයි. මට හොරෙක් කියලා බැනගම මට තරහ යනවා. මම නිර්මාණය කරගෙන ඉන්නවා, හැමෝම නිර්මාණය කරගෙන ඉන්නවා, ඔන්න කෙනෙක් නිර්මාණය කරගෙන ඉන්නවා මම හොඳ කෙනෙක්. හැමෝම මෙහෙමනේ මම හොඳ කෙනෙක් කියලා තමයි නිර්මාණිත. ඒක පාඩ කවුරු හරි කෙනෙක් කියනවා ඔබ නරක කෙනෙක්. ඔන්න තරහ යනවා. ඔන්න මම ලස්සන කෙනෙක් තියෙනවා. අපි හිතාගෙන ඉන්නේ අපි සිංහෙක් කියලා. දැන් ඊගොඩ කිව්වොත් ඔයා හරි සිංහෙක් වගේ කිව්වොත් එහෙම හරි සන්තෝෂ වෙනවා. ආ සිංහෙක්නේ. ආ හොඳයි. නෑ ඔයා නරියෙක් වගේ. අන්න තරහ ගියා. නරියෙක් වගේ වෙන්නේ කොහොමද? මම මවාගෙන ඉන්නේ මං ගැන සිංහෙක් වගේනේ. නරියෙක් වෙන්නේ කොහොමද? ඔයා හරකෙක්. මේ හරක කියලා කියන්නේ මම හිතන්නේ මේ රටට, මේ රටේ දියුණුවට, සංවර්ධනයට, මිනිස්සුන්ගේ ජීවිත පෝෂණය කිරීමට වැදගත්ම වුණු මං හිතන්නේ සිංහෙක් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඌ මස් ටික කාලා පැත්තකට වෙලා ඉන්නවා. හැබැයි ඒ සතා තමයි අගය කරන්නේ. මේ රටට විශාල ප්‍රයෝජනයක් දෙන සතාට කියන්නේ අපි හරක කියලා පහත් කොට සලකන්නේ. ඈ මේ ලෝකේ හැටි බලන්න. එතකොට මේ ලෝකේ අගය යන්නේ Tamanට සේවය කරන මිනිස්සුන්ට කියන්නේ බූරුවෝ කියලා. Tamanව මස් කරන් කන අයට කියන්නේ සිංහයෝ කියලා. ලෝකයේ මෙතන චින්තනය වැරදි. හරි විදියට නම් සිංහ කියලා කියන්න ඕන අර බූරුවට. ඒ මිනිහා මේ මනුස්ස ඒ සතා තමයි අපි ඔක්කොම වැඩ ටික කරලා දෙන්නේ. ඈ දරුවෝ ටික පිට උඩ තියාගෙන යනවා, ගෙදරට පිට උඩ තියලා කෑම ටික ගේනවා. ඈ ගෙදර තියෙන බඩු බාන ටික මේ පොලට ගෙනියනවා. ඒ මනුස්සයට පහත් කොට සලකනවා. ඇත්ත වශයෙන්ම බූරුවෙක් කිව්වොත් එimhe හරි සන්තෝෂ වෙනවා. හරි හොඳයිනේ බූරුවා කියන්නේ හරි ප්‍රයෝජනවත් සතෙක්. සමාජයට, ලෝකයට, මේ ආර්ථිකයට විශාල බලයක් දෙන සතෙක්. මේ බූරුව කියලා කියන්නේ මේ ස්වභාව ධර්ම තියෙන තනකොළ ගහක් කාලා කිසිම තෙල් ටිකක් ගහන්නේ නැතුව, වතුර ටිකක් ගහන්නේ නැතුව, සර්විස් එකක් කරන්නේ නැතුව ඒ මිනිස්සු වැඩ කරනවා. හරක කිව්වහම හරි සන්තෝෂ වෙන්න ඕන. කොච්චර හොඳද මට ඒ වගේ ශ්‍රේෂ්ඨ නාමයක් කීම. මම හරි ප්‍රයෝජනවත් මිනිස්සෙක් කියන එක නේ අදහස් වෙන්නේ නේද කියලා යකින් අහන්න ඕන. ඒ කියන්නේ ඒ තරම් මම ප්‍රයෝජනවත් කෙනෙක් මේ රටටනේ. සිංහේ කිව්වහම තමයි ලැජ්ජ වෙන්නේ. අයියෝ මස් කන සතෙක් ගිනමන්නේ කිව්වේ. වහට කියන්න තිබ්බේ බූරුවෙක් හරි හරකෙක් හරි කියලා නේ මට. එහෙමයි කියන්නේ. ඒක මොකද? දැන් මේ මට්ටමට අපි වෙනස් කරගත්තොත් එහෙම මොකද වෙන්නේ? එතකොට අපිට තරහ යන්නේ නැහැ. දැන් ඔන්න මේ දැන් මේ කතාව ඇහුවට පස්සේ දැන් හිතෙනවා ඇත්ත තමයි. හරකෙක් බූරුවෙක් කිව්වනම් හරි හොඳයි මේ මස් කන නිකම්ම නිකම් කොටියෙක් සිංහෙක් කියනකොට වැඩි කිව්වනම් කියලා දැන් චින්තනය ඇති වෙනවා. එහෙම දෙයක් කිව්වොත් එහෙම කොච්චර හොඳයි නේ මල්ලි කියලා ස්තුති කරන්නත් ඉඩයි. ඈ ඔය ඒ ඒක ඒ ඒ මනස දෙන්න ඕන ඇතුළට. සංඥාව දුන්නොත් එහෙමයි. දැන් ඔබ දෘෂ්ටිගතව ඉන්නේ. දැන් ඔබට එකපාරට කොස් ගහක් වෙන්නලා කෙනෙක් එකපාරටම කියනවා මේ කොස් ගහක් නෙවෙයි මේක නුඟ ගසක් කියලා කියනවා. එහෙම නැත්තම් මේක දෙල් ගහක් කියලා කියනවා. එහෙම නැත්තම් මේක වෙනත් සඳුන් ගහක් කියලා කියනවා. හැබැයි මේ කොස් ගහටම අත දික් කළා පෙන්නලා මේ ගණත්ත කියන්නේ. එතකොට ඔබට පහළ වෙන චින්තනය මොකද්ද? කොස් ගහටම අත දික් කළා කියනවා මේක නුග ගහක් කියලා. දැන් කිසි පුජ්‍යලෙක් ඇවිල්ලා කියනවා. එතකොට ඔබට පහළ වෙන චින්තනයේ අදහස මොකද්ද? ඈ? එහාට කියනවා මොන? දැන් අපි අපිට එහෙම කිව්වොත් එහෙම අපි කියන්නේ නැහැ මේක කොස් ගහක් කියලා අපි කියන්නේ යනවා. අරය කියන්නේ නැහැ මේක දෙල් ගහක්, මේක පොල් ගහක්, මේක කොස් ගහක් නෙමෙයි. මේක පොල් ගහක් කියලා ඔහු දැඩිසේම කියනවා. ඒ ඊළඟට අපි සටන් කරනවා මේකට. නැහැ මේක කොස් ගහ. අරය කියනවා නැහැ මේක පොල් ගහ කියලා. බුදුරජාණන් වහන්සේ වගේ ආර්ය ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුටත් ওই වගේම ප්‍රශ්නයක් ගොඩනගනවා. එයා ඉස්සරහා දෙන කොස් ගහ පෙන්නලා කියන කෙනෙක් ඇවිල්ලා මේක පොල් ගහ කියලා. උන්වහන්සේ දෙන උත්තරේ මොන වගේ වෙයි කියලා හිතනවද ඔබට? ඈ? ඔව් හොඳට කල්පනා කරලා බලන්න මොන වගේ උත්තරයක් දෙයිද කියලා. එතකොට උන්වහන්සේලා දැකලා තියෙනවා පොල් ගහ නිර්මාණය වුණේ කොහොමද, කොස් ගහ නිර්මාණය වුණේ කොහොමද කියලා. කොහොමද කොස් ගහක් නිර්මාණය වෙන්නේ, කොහොමද පොල් ගහක් නිර්මාණය වෙන්නේ? ඈ මේ ලෝකේ කොස් ගහක් තිබ්බද පොල් ගහක් තිබ්බද? මේ මිනිස්සු තමයි මේ කොස් ගහට කොස් ගහ කියලා නාමය දුන්නේ, පොල් ගහට පොල් ගහ කියන ආකල්පය සහ නාමය දුන්නේ. ආකල්ප දෙකක් තියෙන්නේ. කොස් ගහේ ඉති තියෙනවා, පොල් ගහේ ඉති නෑ. කොස් ගහේ මදුළු තියෙන්නේ මේ මදයක් වෙත පොල් ගෙඩි මදයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ආකාර දෙකේ නිසා, ආකල්ප දෙක නිසා මෙයා කියන මේකට කොස් ගහ කියලා, අරකට කියන පොල් ගහ කියලා. මම මේ තිප්ප දැකපු සිද්ධියක් මම කියන්නම්. මේ අපේ භාවනා මධ්‍යස්ථානයේ මේ සේවය කරන මේ 100 කෙනෙක් හිටියා. ඉතින් 100 පොල් ඔය ඔයා හිටියා. ඉතින් භාවනා කරන්න ආපු විදේශිකයෙක් ඒවා ඒ ලිලි දහන හැටි, පොල් ලිලි කරන හැටි බල බල බල එතෙන්ට ආවා. එයාට මේ බලන්න දකින්න. ඊපස්සේ යා කිව්වා කොකොනට් කියලා කිව්වා. සිය කියන පොල් පොල් කියලා එහෙම කිව්වා. නෝ නෝ කකන කිව්වා. මම කකන නෑ පොල් මේ කිව්වා. ඉතිවේගගේ හරිද? ඊට පස්සේ මේක වෙලා තියෙනව මොකද්ද? සුදු ජාතිකයා දන්නේ නැහැ මේක පොල් කියලා. අර සිය දන්නෙත් නෑ මේකට කකනත් කියනවා කියලා. එතකොට මේ වැරද්ද දෙන්නගේම ළඟ තියෙනවා. අපි කියන්න හොඳ නැහැ මේ ඉංග්‍රීසි දැනගත්තේ නැති මනුස්සයා තමයි මේ වැරදිකාරය කියලා නේ. සිංහල දැන නොගැනීමත් වැරදිකාරය. මොකද ඉංග්‍රීසි විතරක් ඉන්නේ ඈ ඈ. එයා සිංහල දන්නේ නැහැ, මෙයා ඉංග්‍රීසි දන්නේ නැහැ. එතකොට මෙතන පොල් තියෙනවද, කොකොනට් තියෙනවද? නැහැ. අර සීයා ළඟ තියෙන පොල් කියන ආකල්පයක්, මෙයාගේ ළඟ තියෙන්නේ කොකොනට් කියන ආකල්පයක්. එයා කියනවා මේක පොල්, අරයා කියනවා ඒක තමයි මේ ලෝකෙට වෙලා තියෙන්නේ. මේ කියන්නේ මම අර ඉන්නේ අන්න අය. මේ මමත් නෙමෙයි නං, අර ඉන්නේ අන්න අයත් නෙමෙයි නං, ගැටලුවක් නැහැ නේ. දැන් බලන්න මේ දර්ශනය තුළින් ඔබ ඔබ තුළට පහළ වෙන ඥාන දර්ශන ගුණය අකාලිකයි. ඒ අකාලික ගුණයන් ඔබේ ඥාන දර්ශනය තුළ පහළ වෙනවා හොඳට ශ්‍රවණය කිරීමෙන්, හොඳට ධර්මය ලබා ගැනීමෙන්. මේ වචන තුළ ඔබ ලෝභ ද්වේෂ මෝහලට වැටෙන්නේ නැතුව අර ලෝකෝත්තර ගුණයට, අවේදිත ගුණයට, අසංඛාරික ගුණයට, අතිංත්‍ය ධර්මයකට ඔබ පියමනිනවා. ඒක හේතුව අන්තයකට යොමු කරන්නේ. ඒ නිසා අවබෝධයෙන් තොරව බණ කියන ධර්මය කියන අය මිනිස්සුන්ගේ ඔළුවට දෙන්නේ ආකල්පයක්, වචනයක්. මේ ආගම් කියන්නේ බයින්ඩින්, රිලිජන් ඉස් බයින්ඩින් කියලා කියනවා ක්‍රිෂ්ණමූර්තිතුමා. ආගම් කියන්නේ මිනිස්සුන්ව බඳිනවා. මොනවද බඳින්නේ? දෘෂ්ටිවල බඳිනවා, ආකල්පවල බඳිනවා. ඒක නෙමෙයි අපි කරන්න ඕන. දෘෂ්ටිවලින් නිදහස් කරන්න ඕන, ආකල්පවලින් නිදහස් කරන්න ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ලස්සන දර්ශනයයි ක්‍රිෂ්ණමූර්තිතුමා ගිහි ජීවිතයේදී වෙන අවබෝධ කරගෙන තියෙනවා. අර එක්ටා ටොලේ කියලා තම මහත්මෙක් ඉන්නවා. ඒ ටොලේ මහත්යත් මේක අවබෝධ කරගෙන තියෙනවා. ලෝක දාර්ශනිකයෝ ගණනාවක් මේ தත්ත්වය තේරුම් අරගෙන තියෙනවා. මෙන්න මේ தත්ත්වය තමයි පින්නතුනේ අනාගත ලෝකය මාරගන්නේ දහම හැටියට. අර ආගම් වලට අල්ලල බඳින පුහු මත වලින් බුද්ධිමත් සමාජය අයින් වෙනවා. දැනටත් හදවතින් අයින් වෙලා තියෙන්නේ. අර ලිඛිතව විතරක් ලෝකේ ඉන්නවා. ලෝකේ හැමෝම එතෙන්ට පැත් වෙනකොට ඊට පස්සේ ජීවයක් තියෙන්නේ, ගුණයක් තියෙන්නේ, තනක් තියෙන්නේ මේ ප්‍රත්‍යක්ෂ වන දෙයටයි ලෝකේ. දැනට තියෙන්නේ ආකල්පමය ලෝකයට තනක් දීලා තියෙන. ප්‍රත්‍යක්ෂ වන ලෝකයට තනක් උදා වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂ ධාමයට. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ නිර්වචන ඇත්තෙම අපි සමාජය තුළ නිවැරදිව අරගෙන නැහැ. ආකාසේ පදන් නැති සමනෝ නැති බාහිරේ කියන වචනයක් අහලා ඇතේ. තියෙන නේ ගාතාවල් නේද? බුදුරජාණන් වහන්සේ අවසාන රහතන් වහන්සේ නිර්මාණය කරන්නේ මෙතෙන්දී පිරිනුවම් මංචකයේදී. අනාගාමි ඵලයට පාත්‍ර වෙනවා. ඉතින් ඒ වචනේ තුලම තියෙන්නේ මොකන්ද? අනිහත්ය. දැන් අපේ අය කිව්වේ මොකන්ද උකට? ටවුන් එකේ නෑ රහතන් වහන්සේලා කැලේ ඉන්නේ කිව්වා. මහා මෝඩ කතාවක් නේ. බුදුහාමුදුරුවෝ ඒ කාලේ ඉඳලම තියෙන ටවුන් වල. ඈ ඔය කියන මේ සියලුම ස්ථාන ප්‍රධාන රාජ්‍ය නගරවල තමයි බුදුහාමුදුරුවෝ වැඩ ඉඳලා තියෙන්නේ. ඉතින් අපේ අය කිව්වා බුදුහාමුදුරුවෝ නගරේ නෑ, ඉන්නේ කැලේ කියලා. බලන්න මොන තරම් විකෘතියක්ද කියලා. කිසිම විද්‍යානුකූල බවක් තියනවද කියලා බලන්න නැහැ. ආකාශේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ කිව්වේ මේ ශ්‍රමණයන්ගේ සටහන ලක්ෂණය මොකද්ද කියලා ඇහුවේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කිව්වා ශ්‍රමණයන්ගේ ලක්ෂණය මෙන්න මේ වගේ කියලා උදාහරණ දැක්වුවා. මොනවද? ආකාශේ පදන්නත්ති. දැන් ගුවන් යාන යනවා, කුරුල්ලු පිහාඹල යනවා, කිසිම පිය සටහනක් නැහැ. ඒ නිසා ශ්‍රමණයන් තුල පිය සටහනක් නැහැ කියලා එක තහවුරු කරනවත් එක්කම ආරයා සත්‍ය අවබෝධයට පත් වුණා. ඔබට ජීවිතේ පිය සටහන් තියෙනවා. ඔබේ නම මොකද්ද? මොකද්ද? කියන හයියෙන් ඇහෙන්නේ නම කියන්නේ හරි. දමින්ත. දමින්ත. එයාගේ පිය සටහන. ওই මහත්තයාගේ නම? ප්‍රේමචන්ද්‍ර. එයාගේ පිය සටහන. දැන් ওই පිය සටහන් හැමෝම තියාගෙන තියෙන්නේ ඒ නමින් ඒ සටහනින් කතා කරාම අවදි වෙනවා. ඔය එක එකයි ඔය පෙන්වේ. ඔය වගේ සටහන් කෝටි ගාණක් ඔබේ හිතේ තියෙනවා. පිය සටහන් තියෙනවා. කෝටි ගාණක් තියෙනවා. එක එක් සටහන් තියෙනවා අඳුන ගන්න. මේ මුහුණු වල වෙනස සටහන් තියෙනවා. ආකල්පම වෙනස සටහන් තියෙනවා. ස්ත්‍රී පුරුෂ භේදය තුල තියෙන සටහන් මේ ඔක්කොම සටහන්. ඒ වගේම දැනෙන දේවල් තියෙනවා. දැන් ධානයක් හඳුන්වලා දෙන්න පුළුවන් සටහනක් තියෙනවා. මෙන්න මේ සටහනේදී මෙන්න මේ දැනෙන්නේ මේ පළවෙනි ධානයේදී. මේ දේ දැනෙන්නේ දෙවෙනි ධානයේදී සටහනක් පෙන්වන්න පුළුවන්. මේ දේ දැනෙන්නේ නේව සංඥා නා සංඥායතනයේදී සටහනක් දෙන්න පුළුවන්. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රමණයාට සටහනක් දෙන්න බෑ කියන උදාහරණෙ මේ දුන්නේ. කොච්චරද කියනවනම් මේ මමංකාරය දුරු කරපු කෙනා නහිසෝ රජ්ජති නෝ විරජ්ජති. මෙයාට කෙලෙස් ඇත්තෙත් නැ නැත්තෙත් නැ කිව්වා. කෙලෙස් ඇත්තේම නැ කෙලෙස් නැත්තේම නැ. කෙලෙස් ඇතේ කියන්නත් බෑ කෙලෙස් නැතේ කියන්නත් බෑ. ඒ කියන්නේ වරකට කෙලෙස් තියෙනව වරකට කෙලෙස් නැහැ කියන එක නෙමෙයි. එනිසා වරදවට අහගන්න බෑ ඇත්තෙත් නැ නැත්තෙත් නැ කිව්වහම ටිකක් තියෙනව ටිකක් නැහැ. ඔය ඔතෙන්දනේ අපි එන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කිව්වහම අපි දාගන්නවා කාමසුකල්ලේකාන යෝගියන් 50යි අත්තිකිලමතාන යෝගියන් 50යි මධ්‍යම ප්‍රතිපදාව. මේ දෙකම උභවන්තේ මේ අන්ත දෙකේම නිදහස් වෙන්න. සියලු අන්ත වලින් නිදහස් ගන්න. දැන් මෙතන ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියපු ගම අපි ආයෙ හිතන එන වෙලාවකට තියෙන වෙලාවකට නැහැ. වෙලාවකට තියෙන වෙලාවකට නැහැ නෙමෙයි කිසිම වෙලාවක කෙලස් නැහැ. කිසිම වෙලාවක කෙලස් නැතුවත් නැහැ ඇතුවත් නැහැ. ඇයි නැතුවත් නැත්තේ ඇතුවත් නැත්තේ ඇයි? නැතුව තියෙන්නත් මමත්වයක් තියෙන්න ඕන. ඇතුව තියෙන්නත් මමත්වයක් තියෙන්න ඕන. මමත්වයක් නැති කෙනාට පිය සටහනක් නැහැ. මෙතන සමාධියක් නැහැ. මෙතන තියෙන්නේ සම්මා සමාධියක්. සම්මා සමාධියක් කියන්නේ සමනේ වෙලා තියෙන්නේ, නිදහස් වෙලා තියෙන්නේ, නිරෝධ වෙලා තියෙන්නේ, දුරින් දුර වෙලා තියෙන්නේ. සමනෝ නත්ති බාහිරේ ආකාසේ පදන්නත්ති. ආකාසේ පාද නැත, ශ්‍රමණයෝන් තුල සටහන් නැත. ඉතින් මා තුල මම සටහනක් තියාගෙන ඉන්නවා නම් ඒ සටහන තමයි මම ලෝකෙට දෙන්නේ. මා තුල සටහනක් නැත්තම් මම මොනවද ලෝකෙට දෙන්නේ? මම ලෝකෙට කිසිවක්ම දෙන්නේ නැත. මා සිදු කරනු ලබන්නේ ඔබ තුල ඇති සටහන් මැකීම පමණි. මම දෙන්නේ සටහනක්. මට ආගමක් නෑ, මට ජාතියක් නෑ, මට න්‍යායක් නෑ, මට සටහන් නෑ, ලාංඡන නෑ. ඔබ ළඟ සටහන් ගොඩක් තියෙනවා. ඒ සටහන් නිසා ඔබ දුක් විඳිනවා. මම ඔබට කියනවා ඒ සටහන් ඉවත් කරන්න. ගති විමුක්ත කරගන්නවා කියන්නේ ඔකට. ගතියක් කියන්නේ හැමෝටම තියෙනවා එක එක ගති. පෙරේත ගති, ගැහැණු ගති, පිරිමි ගති, නේ? කේක ගතිවල ඉන්නෝ. යක්ෂ ගති, බෞද්ධ ගති, සිංහල ගති, මුස්ලිම් ගති, ක්‍රිස්තියානි ගති, Hindu ගති. ගතියක් නැහැ කිව්වට හැමෝටම මොකක් හරි ගතියක් තියෙනවා. ඒ ගති නිසා මොකද වෙන්නේ? අනිත් ගතිත් එක්ක හැමතිස්සෙම මේ ගතිය ගැටෙනවා. අපේ සිංහලුන්ටත් ගතියක් තියෙනවා. ඒ තමයි කාලකන්ණි ගතිය. ඒ කියන්නේ අනිත් අයට මේ මොකක් හරි මේ මුස්ලිම් ගතිය හරි තියෙනවා, ක්‍රිස්තියානි ගතිය හරි තියෙනවා, Hindu ගතිය හරි තියෙනවා. අපේ මොකක්කත්ම ගතියක් නෑ, අර කාලකන්ණි ගතිය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා જાතියක් හැටියට පිළිහෙනවා. ගතියක් ගන්නවා නම් ඒ ගතිය හරියට ගන්න ඕන. නැත්තම් මේක කිසිම ගතියක් නැහැ කියලා තේරුම් අරගෙන අනිත් අයටත් ගති නිදහස් කරගන්න කියලා දෙන්නවා. ඒකනේ මේ අපේ සිංහල බෞද්ධ මිත්‍යා දෘෂ්ටික නැහැ. ගැටලුව මොකද්ද? සම්මාදිට්ඨික නැති වීම. ඕන කෙනෙකුට මුලා කරන්න පුළුවන්. හැබැයි මිත්‍යා දෘෂ්ටික නැහැ. නිකන් පාවෙන අන්තරහ භවයේ ඉන්න කප්පියක්. ඒ නිසා මේ ඇත්තන්ට හරියට ධර්මයේ දුන්නොත් එක්මනින් හොඳ දෘෂ්ටි විසුද්ධියකට පාත්‍ර කරන්නටත් නිවන් මඟ යොමු කරන්නටත් පුළුවන්. මේ නිර්වාණ වචනය ඔබට හැකිනම් හැකි තරම් තව කෙනෙකුට අහන්න, දායාද කරන්න, සලස්සන්න. ඒක මහඟු පුණ්‍ය කර්මයක්. පුණ්‍ය කර්මයක් කියන්නේ ලෝකේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවලිය. මිනිස්සුන්ට ලබා දෙන උත්තරීතර ත්‍යාගය මිනිස්සුන්ට හදවතින් සැනසීමටපත් කිරීමට හැකිනම් ඔබත් ඒ දේ ඉක්මනින් වහවහ ලබා ගන්න. ඔබ හිතනවද මේ දවස, මේ කාලය ඉක්ම වුණාට පස්සේ මේ සසර ආයි කවදාක මේ ධර්මය මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙනකන් හම්බෙන්නේ නැහැ. ඒ කවදාවත් හම්බෙන්නේ නැහැ. හිතනවද තාවසර ගණනාවක් ගියම එක තියේ කියලා? නැහැ. විය කියලා අයයි. මේක ප්‍රඥාවන්තයන්ගේ අයිතිය. මොන ආගමක හිටියත් ප්‍රඥාවන්තයන්ගේ අයිතිය. මේක සිංහල බෞද්ධයන්ගේ අයිතිය නෙමෙයි මේ සද්ධර්මය. ඉන්දියාවේ අයිතිය නෙමෙයි, ලංකාවේ අයිතිය නෙමෙයි. මේක ප්‍රඥාවන්තයන්ගේ අයිතිය, නුවණැත්තන්ගේ අයිතිය. ඔබට තියෙන්නේ ඔබේ මොලේ දායාදේ කරන්න මේ ධර්මයේ සායන. අපි ගොඩාක් දේවල් වලට අපේ මොලේ ඥානය දායාදේ කළා. අධ්‍යාපනය සඳහා, ආර්ථිකය සඳහා අපි ඒ නිසා ඒවයින් ජයග්‍රහණ ලැබුවා. ඒ වගේම තමයි ඔබ මේ ධර්මය අහන්න, ශ්‍රවණය කරන්න, පරේක්ෂණය කරන්න, මොලේ දානය කරන්න. ඒ විමසුන් නුවණ වඩන්න වඩන්න ඔබට වරක්, දෙවරක්, තුන් වරක්, හතර වරක් ඒ පිළිබඳව ඔබට පූර්ණත්වයකටපත් නොවුණත් ඔබ වාර ගණනාවක් ඒ ධර්මයේ තුල වැඩෙනකොට ඔබ යම් දවසක පූර්ණත්වයටපත් වෙනවා. මං අහන්නේ ඔබට ඉංග්‍රීසි ඉගෙන ගන්න හැකියාව ලැබුණද දවස් දෙකක් පන්ති ගිහිල්ලා? නෑ. ඔබට වෛද්‍යවරයෙක් වෙන්න හැකියාව ලැබුණද මේ සතියක් දෙකක් මන්ති කියලා? නෑ. ඒ මහත් කැපවීමක් කිරීම තුල. නිකම්ම නිකම් පාසලට ගිය පමණින් ළමයෙක් සමත් වුණාද? නෑ. ඒ උගත්කම නිසා. ඒ වගේ ඔබත් මෙතනට සහභාගී වෙලා ඉක්මනින් කැප වෙන තරමට ඉක්මනින් යන්න පුළුවන්. මොකද මේක රාජ්‍ය තන්ත්‍රයේ විභාගයක් නොවන නිසා වයස් සීමාවකුත් නෑ, කාල සීමාවකුත් නෑ. දැන් අනිවාර්යෙන් අවුරුද්දම ඉගෙන ගන්න එපා. මැදදී විභාගෙල යන්න බෑ මට ඉක්මනින් පොත් ටික හරි කියලා. හරි විදිහට නම් තියන්න තිබ්බේ අන්න එහෙමයි. යම් කිසි ළමෙක් කිල්ලුම් කළොත් එහෙම මට මාස 6න් මම පොත් ටික ඔක්කොම ඉගෙනගෙන තියෙන මම විභාගෙට මූණ දෙන්න කැමති කිව්වොත් එයා එතනින් ඊළඟ පන්තියට ඉක්මනින් දාන්න ඕන. ඒකම තමයි. මම දැන් ලංකාවේ නෑ, වෙන රටවල නම් තියෙන අවුරුදු 15-16 වෙනකොට ළමයා ආචාර්ය උපාධියකුත් කරලා එළියට එන්නේ. ලංකාවේ නම් ඉතින් 45ක් විතර. කොහමද ගියක් දරකුත් හදන කසාදයක් වගේනකොට 55ක් විතර වෙනවා. ඒ නිසා අපි වෙනතන බොහොම වේගෙන් නුවණ දියුණු කරන්න පුළුවන් මේ දහම් තුල. ධර්මයේ සැනසෙල්ලට හේතුව. දැන් මම ඔබගෙන් අහන්න, මා ඔබට මෙතෙක් කළා මොනවද කිව්වේ කියලා. දේශනා කළේ මොනවද? ඔබට හැඟෙන්නේ මොනෝ දේශනා කළා කියලාද? අනිත් අයත් කියන්න බලන්න. ඇත්තෙම මට කියන්න තියෙන්නේ මම ඔබට කිසිවක් දේශනා කළේ නැත කියලා. ඒ කියන්නේ මා ළඟ සටහන් නැහැ, ඒ නිසා මා ඔබ තුල සටහන් නැති කරන්නේ. ඔබ ළඟ තියෙන සටහන් ඔව් නැති කරන්න මකාදවන්න තමයි මේ අනුශාසනය. ඇයි මේ සටහන් නැති බව හොඳයි, සැනසෙලිදායකයි. හැබැයි මේ පුහුදුන් භාවයේ ඉඳගෙන සටහන් නැතුව වගේ ඉඳලා හරියන්නේ නැහැ. සටහන් නැති කරගන්න ඔබ ළඟ සටහනක් තියෙන උදුරා දමන්නය. කටුවක් කකුලේ තියද්දි කටුවක් නැහැ වගේ හිතාගෙන ඉන්න ඕන කියලා කෙනෙක් හිතාගෙන හිටියොත් හරිද නැහැ. කටුවක් කකුලේ නැත්තම් තමයි මම කටුවක් නැහැ කියලා හිතාගෙන ඉන්නේ. කටුවක් නැතිගෙන කටුවක් නැහැ කියලා හිතාගෙන සිටීම වරදක්ද? වරදක් නෙමෙයි. කටුවක් නැහැ, එයාට රිදුමක් නැහැ. රිදුමක් තියෙන දෙනා කටුවක් නැහැ කියලා හිතාගෙන සිටීම වරදක්ද? ඒක වරදක්. එනිසා මමත්වයේ තියෙන කෙනෙක් මට මමත්වයේ මේකේ සතේ පුජ්‍යලේ කාත්මයක් නැත කියලා කියෝ කියෝ ඉඳලා හරියනවද? හරියන්නේ නැහැ. ඉතින් ලංකාවේ ගොඩාක් අය මහන්සි වෙන සාමින් වහන්සේ කෙනෙක් තමයි නිවන් දකින්න මේ භවයේදීම ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන කෙනෙක් තමයි කිරිබජ්ජුරු ඥානানন্দ හාමුදුරුවෝ. අනේ ඔය හාමුදුරුවෝ මට මුණ ගැහුනොත් මට ආරාධනා කළොත් මං උන්වහන්සේට අනුකම්පාවෙන් මේ අනුශාසනාව කරලා දෙනවා. ප්‍රාර්ථනාවක් නෙමෙයි, යථාර්ථයක් කරගන්න. උන්වහන්සේ බොහෝම ශ්‍රේෂ්ඨ මෙහෙවරක් කරන කෙනෙක්, සද්ධාවෙන් හැකි පමණින් උත්සාහ කරන කෙනෙක්. එන මට. ඒ නිසා යම් කිසි දවසක හඳක් හරි ඇහුනොත් එහෙම අපිට අවධානය යොමු කළොත් අපි සානුකම්පිත උන්වහන්සේට උන්වහන්සේගෙන විද්වත් ස්වාමින් වහන්සේලා එක දහනමක් දුන්නොත් මට සතියකට මම ඒ දහනම අතරින් එක්කෙනෙක් හරි අවබෝධයට පත් කරනවා සතියක් ඇතුළත. මට තෝරගන්න පුළුවන් මෙන්න මේ දහ දෙනාට ප්‍රඥා සම්පන්නය තියෙන අය කියලා. මොකද ඒක ස්වාමින් වහන්සේ කෙනෙක් ධර්මයේ දැකීම ගිහි පින්නතුන් 10000ක් ධර්මයේ දැකීම හා සමානයි. මේ තරම් වටිනවා. බොහෝ වෙලාවට ඔබ දැක්කොත් තව දෙන්නෙකුට, තුන් දෙනෙකුට, හතර දෙනෙකුට හරි ඒක සීමා වෙනවා. ඒක හොඳයි, ඒකත් වෙන්න ඕන. අවසාන යුග පුරුෂයා වෙන්න අයිතියක් නෑ. ඔබ ඔබේ මනස නොරිඳවා තියාගන්න එක නෙමෙයි හොඳ. රිදෙන්නට හොඳටම සලස්වා රිදෙන තැන් තේරුම් කර ගැනීම. ලෝකේ මහා දාර්ශනිකව නිර්මාණය වුණේ ගොඩාක් රිදවන නෝන මහත්තුරු නිසා. තේරුණා? ගොඩාක් රිදවන නෝනලා හිටපුවා තමයි ලෝක විශිෂ්ට දාර්ශනිකයෝ වුණේ. ඒ ඒ රිදවන හැම මෙහෙතකම වෙලාවක ඔහු නෝන හදන්න ගියේ නෑ, ඔහු හැදුනා. ඒ නිසා අවසානයේ මහා දාර්ශනිකයෙක් වී වුණා. නෝන හදන්න ගියොත් එහෙම අවසානයේ ඩිවෝස් එකෙන් ළඟ වෙන්නේ. ඒ නිසා ඔහු හැදුනා හැම මොහොතක. ඒ නිසා ඔය විශිෂ්ට දාර්ශනිකයෝ ඉන්න කීප දෙනෙක්ම ඕගොල්ලන්ගේ නෝනලා හරියට හිරිහැර කරලා තියෙනවා ඒගොල්ලන්ගේ දාර්ශනික ගමනට. එනිසා ඔබ ලෝකයේ හදා ඉන්න තුල ඉක්මනින්ම හැම මොහොතකම ඔබ හැදෙන්න බලන්න. ජීවිතයේ දිහා ලෝකයේ දිහා ගැඹුරු මනසකින් යටිය හැකින් බලන්න. ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. ඒ දෙකෙන් තොරව ඉන්නත් එපා. සදාතනිකව ඇලීම ගැටීම දුරු කරන මාවතට පැමිණෙන්න. දැන් මම ඔබට අනක් පණවන්නේ මෙන්න මේ විදියට ඉන්න කියලා පණවන්නේ. යේ ධම්මා හේතුප්පබව තේ සං හේතු තථාගත ආහ මොකද ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය හේතුඵලයි. හේතුවත් ඵලයක් දුරු කිරීමෙන් අපිට හැකියාව ලැබෙනවා නිවන් අවබෝධ කරගන්න. දැන් හේතුවකින් ඊළඟ ඵලය එල්ලෙනවනේ. දැන් ගහක් එහෙමනේ, ගහක් හැදෙනවා, ඒක හේතුව. ඊළඟට ගහේ ලොකු ගෙඩියක් හැදෙනවා, ඒක ඵලය. ඊළඟට අර ගහේ ජීවය අරගෙන යන්නේ අර ඵලය ඊළඟ පරම්පරාවට. ඒ ඵලය බිම වැටෙනවා, ඒ ඵලයෙන් ඇට හැදෙනවා, ඒ ඵලයෙන් තව ගස් හැදෙනවා. එතකොට හේතුවත් ඵලයත් එකම නිරෝධ කරන්න ඕන. මේ ඇත්ත වශයෙන්ම කියනන අවිද්‍යාවෙන් සංස්කරණය වෙන ගොනු වෙන විඥානය, සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා විඳ දරාගෙන පෙරලෙන මේ විඥානය, දැන් මේ මනුෂ්‍ය භාවය උපයෝගී කරගෙන මේ විඥානය විසුරුවා හරින මට්ටමකට එන්නයි තියෙන්නේ. දැන් මං කියන්නේ ඔබට ලබනාත්මේ උපදින්න එපා කියලා. මොකද මගේ ධර්මයේ තුල ඉපදීම දුකක් නෙමෙයි. ඉපදීම දුකක් නෙමෙයි. අවිද්‍යාවේ ඉපදීම තමයි දුක. විද්‍යාවේ ඉපදීම සැපයි. එහෙම ඉපදීම දුකක් නම් දීපංකර පාදමූලයේ ඉඳලා ගෞතම බුදුහාමුදුරුවෝ එන්නේ නැහැ බුදුවරු 28ක් පහු කරගෙන. ඒ උපදීන දුකක් නෙමෙයි. manussත් පැටිලාව දුන්නකෝ කොච්චරවලද? ඔබ විද්‍යාව උපදවා ගන්න, ඔබ කැමතිනම් බුදු වෙන්න හරි විද්‍යාව උපදවාගෙන යන්න. අදිෂ්ඨාන කළොත් සත්‍ය අවබෝධ කරගෙන විද්‍යාව උපදවාගෙන ඒ අදිෂ්ඨාන කළොත් මට නෑ, මට මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ශාසනය දකින්න ඕන. මට ඒ ශාසනයේදී මේ ශාසනයට විශාල මෙහෙවරක් කරන්න ඕන. ඒ ශාසනයට මට දන් දෙන්න ඕන. ඒ ශාසනය මං ගොඩනගලා තමයි පිරිනුවම් පාන්න ඕන මෛත්‍රී බුදුහාමුදුරන්ගේ සමය කියලා අදිෂ්ඨානයක් කළොත් යන්න පුළුවන් යන්න. ලෝ සෝබා දාම මේ බලහත්කාරයෙන් අපවල්ලලා පැත්තකට දාන්නේ නිවන් දාන්නේ. මේ සසර ස්ව කැමැත්තට ගමන් කරන්නේ. මම කියන්නේ කෙරෙක් ලෝකේ පෙරේතෙක් වෙන්නේ සිය කැමැත්තෙන්. අපාය යන්නේ සිය කැමැත්තෙන්. ඈ අපාය ආස්වාදය කියන එක මිනිස් ඝාතනයන් සිදු කරලා මිනිස්සු ඒක ආස්වාදයක් හැටියට ගන්නවා. ඒ ආස්වාදය කියන එක දරාගත්තට පස්සේ එවනිම රූප පේන තැන කොහොම උපදිනවා? එවනිම අධ්‍යක්ීම් ජීවිතේ ලැබෙන තැන කොහොම උපදිනවා? දැන් මේ පාසලක ළමයෙක් හිටියලු මැස්සෝ අල්ලලා ඉවරලා යතුරු කට්ටේ අමුණනවලු ඔක්කොම. ගුරුවරු හොඳට ගහලා පතුරු යන්න. මං අහුව ඔය ළමයටත් ඔයක කර්ම විපාකය හැටියට එන්න පුළුවන්, ඒ ළමයටත් මොනවා හරි උදරේ ශල්‍ය කර්ම හරි කළලා තියෙනවද කියලා. තුන් පාරක්ද කොහෙද බඩ කපලා තියෙනවලු ශල්‍ය කර්ම. ආ කර්ම විපාකේ. ඒක වෛද්‍යවරුන්ට හරි ඒක ඉබේ කරන්න හිතෙනවා. දැන් පෞගේ කාලගත එක්කෙනෙක් ගිහම දෙන ස්කෑන් කරලා බැලුවාම එක එක දේවල් පේනවා, කපලා බැලුවාම මොකුත් නැහැ. ප්‍රශ්නයක් නෑ. ඒ කර්ම විපාකේ. තව එක්කෙනෙක් ඉන්නවා, යා කුකුල්ලු කන්න කැමති, එවලෙම මරලා කන්නලු කැමති. නරෝගන ඇවිල්ලා. ඉතින් මං අහුවා ඔයාගේ කැපුම් තුවාල නැද්ද කියලා. මොනවා හරි මට නිකමට හිතෙනවා මෙයාට මොනවා හරි කැපුම් තුවාල නැද්ද ඔයාගේ. බලනකොට කොන්දේ අමාරුවක් වෙලා මේ බෙල්ල ළඟ ඉඳලා පහළටම කපලා වෛද්‍යවරු. ඒකයි මේට කවුරු කාට හරි ලවා එක්ක වෙන සතුරු බලවේගයකින් ඇවිල්ලා කපනවා, එහෙම නැත්නම් වෛද්‍යවරුන් ලවා හරි කපෝ ගන්නවා මේ කිහිල්ල. කර්ම විපාක. එහෙටි. ඉතින් ඒ ළමයට කිව්වලු ඔය ළමයටත් කොහොම කරනවට කැමතිද? ඒ ළමයා දුන්න උත්තරේ තමයි කමක් නැහැ කිව්වලු. එළමකින් ඇහුලා ඇයි ඔයා ඕක කරන්නේ මොකද කියලා. එයා කියනවා මට හරි සතුටක් දැනෙනවා කිව්වලු මේ මැස්ස පිහා මින කොට අර යතුරු කට්ටේ ඇමිනිලා. ඔය ත්‍රස්තවාදීන් වෙච්ච අයත් පොඩි කාලේ ඒ වගේ සතුන්ට හිරිහැර කරලා තියෙනවලු. වින්දනය කරගෙන තියෙනවා. එතකොට පාපේ ආස්වාදය කරගත්තොත් එයා දිගට මේ පාපේ ආස්වාදය ලබනවා. අවසානයේ ඔහුගෙන් ඇහුවාම ඔබටත් එහෙම වුණාට කමන්නේ මට ඒක සතුටක් ඒ දේ වින්දනය. ඒ නිසා මිනිස්සු අපාය යන්න කැමැත්තෙන්, දිව්‍ය ලෝකේ යන්න කැමැත්තෙන්. නිවන් දකින්නත් කැමැත්තෙන්. එසා නිවන් දකින්නත් ලොකු කැමැත්තක් තියෙන්න ඕන. ඒ කැමැත්ත තමයි මේ අවේදීත වූ අකාලික වූ අනන්ත වූ ඒ විමුක්තිය. ඔබ වින්දනයේට කැමති කෙනෙක් නම් නිවන් දකින්න බෑ. ඇයි? නිවන අවේදීතයි. ඇයි නිවන අවේදීත වෙන්නේ? විඳින්න සංස්කාරක ධර්මයක් ඕන. ඒ කියන්නේ හැඩයක් ඕන, වර්ණයක් ඕන, ආකල්පයක් ඕන. ඔබට ආකල්පයක් ගොනු කරන්න බැරි තැනකින් හදවතට වින්දනයක් ගලාගෙන එන්නේ නැත. සුඛ වේදනාවක් හරි දුක්ඛ වේදනාවක් හරි අපිට ගලාගෙන එන්නේ ආකල්පයක් ඇති තැන. මෙයා වැරදි වැඩක් කළා කිව්වොත් ඔන්න දුක් වේදනාවක් එනවා. මෙයා හොඳ වැඩක් කළා ඔන්න සුඛ වේදනාවක් එනවා. ඔන්න නෝන තේක හදලා ගෙනල්ලා දුන්නා, රෙදි ටික සෝදලා දුන්නා, ෂෝක් නෝන. ඔන්න මහත්තයා කඩේට ගියා, බඩු ටික ගෙනල්ලා දුන්නා, කෑම ආදන්නත් උදව් කළා නේ ෂෝක් මහත්තයා. එහෙම තමයි. යම්කිසි ආකල්පයක් ඇති කරනවා මනසට සුභ වින්දනයක් ලබා දෙන. ඉතින් සුභ වින්දනය ඕමාරු කරගෙන අසුභ වින්දනත් ඒ අතරතුරදී ඕමාරු වෙලා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි දුකයි සතුටටයි පෙරලි පෙරලි අපි ජීවත් වෙනවා. ඒ අතර අපි හොයනවා මීට වඩා දෙයක් තියෙනවද? මම ජීවිතේ පුරා සුඛ වින්දන වින්දා, මම ජීවිතේ පුරා දුක්ඛ වින්දනේ වින්දා. මේක අවේදීත ගමන. මම දැන් අවේදීත ගුණයකට පාත්‍ර වෙන්න ඕනේ. එතකොට විඳවන්නේ නැහනේ. සුඛ වේදනාවයි දුක් වේදනාවයි උදාහරණ දෙකක් කරනවා මේ නාගසේන මහරහතන් වහන්සේ මිලින්ද ප්‍රශ්නවල. මහරජ ගිනි අඟුරක් එක අතක තබා ගන්නවා. අනිත් අතේ අයිස් කැටයක්, සීතෝදකයක් කියලා කියන ඒ කාලේ අයිස් කැට. හිමාලයේ තිබ්බනේ අයිස් කැට තියෙනවනේ ඒ කාලෙත් තිබ්බා. දැන් සීතකරණේ තිබ්බට ඒ කාලේ හිමාලයේ තිබ්බා. සීතෝදකයක් මෙහෙන් තියා ගන්නවා මේ අතේ ගිනි අඟුරක් තියන. මේ දෙකම කරන්නේ මොකද්ද? මේ දෙකම කරන්නේ දවණ එක. මේ දෙකම අපිට අතේ තියන් ඉන්න බෑ වැඩි වෙලාවක්. මේ දෙකම තියන් ඉන්න බෑ. මේ දෙකම දරා ගන්න බෑ මිනිස්සුන්ට. ඒකයි තේන්නේ. සතුට දරා ගන්නත් බෑ ඇඬෙනවා, දුක දරා ගන්නත් බෑ ඇඬෙනවා. සතුට වැඩි වුණොත් ඒත් මිනිස්සු මිය යනවා, දුක වැඩි වුණොත් ඒත් හෘද ආබාධ හැදිලා මිය යනවා. උපරිමයට ගමන් කළා. වින්දනය වේදනාව. පටිච්ච සමුප්පාදය කියන්නේ මේ භව ගමනක් පෙන්වපු එකක් නෙමෙයි. ඒක මේ සිතේ ගමනක් පෙන්වපු එකක්. නාම රූප නිරෝධ කරන්න පුළුවන් මේ මනසේ ස්වභාවයෙන් පෙන්වුවොත්. හැබැයි සංසාර ගමනකට ඒක දාලා පෙන්වුවොත් එහෙම නාම රූප දෙක නිරෝධ කරන්න හම්බෙන්නේ නැහැ ජීවත් වෙලා ඉඳී. නාම රූප කියලා අපි ඉගෙන ගන්නෙ සාමාන්‍යයෙන් ශරීරයටයි හිතටයි කියලා. නේද? ශරීරයටයි හිතටයි නෙමෙයි නාම රූප කියන්නේ. නාම රූප කියන්නේ නමටයි රූපෙටයි. නමටයි රූපෙටයි කියන්නේ මොකද්ද? මේසය. මේසේ කියන රූපේ තියෙනවා, ඒකට නමක් තියෙනවා. ඔබ ළඟ තියෙන මානසික සංස්කාරක ධර්ම හැම දෙයකටම නමකුයි රූපෙකුයි තියෙනවා. බලන්න නමක් නැති රූපයක් හරි රූපයක් නැති නමක් හරි පෙන්වන්න මට ඔබේ මනස ඇතුළේ තියෙන දෙයක් අරගෙන පෙන්වන්න මෙන්න මේ දෙයට හාමුදුරනේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඒකට නමක් නැහැ කියලා මට කියන්නේ. එහෙම එකක් නැහැ. හාමුදුරනේ මෙන්න මෙහෙම වචනයක් තියෙනවා මගේ ළඟ ඒකට තාම රූපයක් ආවේ නැහැ කියලා කියන්නේ. ඈ ඈ ඔව් නිවනට වචනෙකුත් නැහැ, නාමෙත් නැහැ. නෑ නමක් අපි දැන නමක්කුත් නැහැ, රූපෙකුත් නැහැ. මේ නිවනට නමකුත් නැහැ, රූපෙකුත් නැහැ. අපි නිර්වාණය කියලා කිව්වට, කියන්නේ වාන නැති කියන එකෙන් ඒක අදහස් වෙන්නේ, ඒකේ නම නෙමෙයි. නම නෙමෙයි, උදාහරණේ. වාන නැති ස්වභාවයක් තියනවා කියලා උදාහරණේ එතන කියවෙන්නේ නම නෙමෙයි. නිර්වාණය යනු නිවනේ නම නොවේ, නිවනේ උදාහරණයයි. අන්න ඒකත් අලුත් වචනයක් වෙයිනේ. නිර්වාණය යනු නිර්වාණේ නම නොවේ, නිර්වාණේ උදාහරණයයි. වාන නැති, වාන කියන්නේ බැඳීම්. බැඳීම් නැති කියන එකේ උදාහරණය. නිවනට නම නැහැ. ඒකවල උදාහරණේ නම නෙමෙයි. ඒකවල තණ්හාව නැහැ, බැඳීම් නැහැ. ඉතින් අපි බැඳීම් නැති වගේ ඉන්න. එහෙම නැත්නම් බැඳීම් නැති කරගන්න හදනවා. එහෙම බෑ. තණ්හාව නැති කරගන්න ඕනේ කියලා මිනිස්සෙක් ඔය තියෙන වටපිටාවේ තියෙන දේවල් වලට වෛර කළයි කියලා හරියන්නේ නැහැ. හිත ගල් කරගෙන හිටියයි කියලා හරියන්නේ නැහැ. මට ඌව ඕන්නේ නැහැ, ඕන්නේ නැහැ, ඕන්නේ නැහැ කියලා දහස් වාරයක් කිව්වයි කියලා හරියන්නේ නැහැ. මේ මනෝභාවයන් මනාව තේරුම් අරගෙන මේ මනෝභාවයන් වලින් නිදහස් වෙන්න ඕනේ. අපි ඒ කරන්නේ මොකද්ද? තණ්හාව නැති කරගන්න ඕනේ කියලා මනෝභාවයන් වලට තල්ලු වෙනවා. එහෙම නැත්තම් තියෙන දේපල ටික ඔක්කොම මේ මෙව කරලා අර හරක් නිදහස් කරගන්නවා. හරක් මඩු කරයන්ට දෙනවා. එහෙමත් නැත්තම් මොනෝ මොනෝ හරි පන්සලුත් ඉතින් අතාරින්නේ අනවශ්‍ය විදියට ට්‍රවුම් කරනවා, වටේට කරනවා, කෙලින් කරනවා, රැලි කරනවා, හදනවා, ගහනවා. ඉතින් ඒවා පින් කියලා යනවා. තියෙන කොණ්ඩ බාල කරකන හිටන් ටික දානවා, අර චෛත්‍ය අසර දාන උපස් වලින් වහනවා. ඕවා අනාගතයේදී වෙනාගම් කාර්ය ටිකක් ආපු ගම ඕවා කඩලා ගන්න ඔක්කොම ටික. මම හිතන්නේ මේ රටේ චෛත්‍ය වලට දාපු රත්තරන් ටික ගත්තොත් එimhe මේ රටේ ණය ටික කියලා දාන්න පුළුවන්. නික අපරාධ වැඩ නෙමෙයි, මෝඩ වැඩ. බුදුහාමුදුරුවෝ හිටියනම් එimhe ඔය ටික ඔක්කොම ගලවන්නේ කියයි. ගලවලා අරගෙන මේ මිනිස්සුන්ට ගෙවල් ටිකක් හදලා දෙනවා, වැසිකිලි ටිකක් හදලා දෙනවා කියයි. මොනවද මේ කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ උත්තරීතරත්වයට මේ අපි මේ පංචස්කන්ධවලු දාන කරාබු කැලි දැම්මොත් එහෙම බුදුහාමුදුරු ජීවමානව ඉදි කිය ප්‍රයෝජනවත් දෙයක් කරන්න කියයි. ප්‍රායෝගිකව පාත්‍රයක් නැති හාමුදුරු කෙනෙකුට දානවල දාන පාත්‍රයක් කරන් දෙන්න අවශ්‍ය දේ කරන්න. කාලේන දානන් දෙති. නිකම් මේ මීයෝ හංගන වගේ තැන් තැන් වල හංගන්නේ නැතුව එක එක දේවල් කියලා. මේ බෞද්ධයාගේ සිංහල ජාතියේ විනාශයට හේතුව ධර්මයේ නිසිලස නොගැනීම, යාර්ථාන්විතවන ගැනීම. ඉතින් මේ පුතජ්ජනයන්ට ධර්මයේ කිසි දෙයක් කරන්න බෑ. අර දෙමළහාමුදුරුව පුතජ්ජනෙක් ඇවිල්ලා සම්පූර්ණම ඒ පුතජ්ජනයා විසින් නිර්වචනය කළා. අටුවාව තමයි වැදගත් වෙන්නේ, අටුවාව වෙනස් කරේ. ඉතින් එදා ඉඳලා පුතජ්ජනයන්ගේ කියුම් කෙරුම් බවට පත් වෙනවා මේ ශාසන ඉතිහාසය. බුදුරජාණන් වහන්සේ එක්කෙනෙකුට දේශනා කරන එක සූත්‍රයක් ඔහුටම පමණක් වෙන්න පුළුවන් ගැලපෙන්නේ. ඒකෙන් යම් කරුණක් අපිට ගන්න පුළුවන්. නමුත් එක් එක් තැන්හි එක් එක් උදාහරණ අරගෙන එක් එක් විදියට ප්‍රායෝගිකව මේ සත්‍ය අවබෝධ කරගන්නට උපකාර කළා. එයින් ධර්ම කරුණක් ගත්තත් අපි වර්තමාන යුගයේ උදාහරණ හා වර්තමාන යුගයේ ගැලපීම් සම්බන්ධීකරණය ඇතුවයි ඔබට දේශනා කරන්නේ. ඔබේ මනසේ තෙන්ට වෙනස් වෙන්න. පදපරමයකට නිවන් දකින්න බෑ. පදපරමයකට කියලා කියන්නේ ත්‍රිපිටකය හරි වේවා, බයිබලයේ හරි වේවා, කුරානයේ හරි වේවා, භගවන් ගීතාව හරි වේවා, ඒකමයි පරම සත්‍ය, එච්චරයි පරම ඇත්ත කියලා ඒක අල්ලගත්තොත් නම් පදපරමයක් වෙනවා. අපෙත් එක හාමුදුරු කෙනෙක් කියනවා ත්‍රිපිටකයට හා යන්නේ නැහැ පොඩ්ඩක්වත්. ස්පිල්ලම් පාපිල්ලක් හරි ඒකටම ගැලපෙන්න ඕන හැම එකක්ම. එතකොට මහා පිටක සම්පදාය කියන එකට ගැලපෙන්නෙත් නැහැ නේද? පිටක සම්පදායට ඇතුළත් වෙනවා. ඈ අරගොල්ලොත් එහෙමයි. අපි මේ කුරාණෙන් එහා යන්නේ නැහැ. අපි බයිබලෙන් එහා යන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ කවුද? පද පරමය. විද්‍යාඥයෙකුට එහෙම නැහැ. එයා හරි ස්වාධීන කෙනෙක්. නව පරීක්ෂණ කරගන්න ලෝකෙ දියුණු වෙන්න බැහැනේ. ලෝකෙ පැතලි කියන අදහස වෙනස් කරේ නැත්තම්. ඉතින් මිනිස්සු ලෝකේ මෙරුම් කාල හරි විද්‍යාව ලෝකේ සොයාගත්තා. ඒත් ලෝකයේ පුදුමාකාර විදියට ආගම් මිනිස්සුන්ගේ තුල මිත්‍යාව පහල කරවන්නට පුදුම උත්සාහයක් ගන්නවා. එනිසා ඔබ විද්‍යාඥයෙක් වන්න, මැදිහත් පරීක්ෂකයෙක් වන්න, ගවේෂකයෙක් වන්න. එයයි බුදුහාමුදුරුවන්ගේ ආයතනය. එයයි බුදුහාමුදුරන් වහන්සේගේ ඉල්ලීම. භාවනා කරනවා කියලා කියන්නේ ඔය නාහි ළඟ තියාගෙන ඉන්නවත් වෙන මොකක් හරි එකක් කරගෙනවත් එදලත් හරියන්නේ නැහැ. ඒවත් කරන්න මේ භාවනාවන් වලත් යම්කිසි ප්‍රයෝජන තියෙනවා. සුළු ප්‍රයෝජන දැන් අපි මේ ශාලාව අතුපතු ගාලා පිරිසුදු කර ගැනීම නිවන් මාර්ගට කිසි සම්බන්ධතාවයක් නැහැ නේ. ඒත් ඒකත් උදව්වක්. ඈ නිවන් දකින්න AC ඕනද? නිවන් දකින්න ෆෑන් එකක් ඕනද කියලා අහන්න පුළුවන්. නිවන් දකින්න ෆෑන් ඕනේ නැහැ. නිවන් දකින්න AC ඕනේ නැහැ. නිවන් නෙමෙයි ඒක ඩාඩි දාන්න ඕන. ඉතින් ඒ වගේ මේ භාවනාවන් වල යම් ප්‍රයෝජන තියෙනවා. ඒකට නැහැ කියන්න බෑ. තියෙනවා. හැබැයි මේ කතා කරන්නේ මේ උත්තරීතර ඵලයට අපි වෙනස් ක්‍රියාමාර්ගය එතනින් එහාට ගන්න ඕන. දැන් අටාංග සීලය ගත්තාම මේක සරල සිද්ධාන්තයක්. ඕක මහා ලොකු කරගන්න එපා. පංච සීලය ගත්තාම මේක සරල සිද්ධාන්තයක්. මම කියන්නේ පංච සීල් අනිවාර්යෙන් රකින්නත් ඕන. එතනින් එහාට ගිහලා මම කියන්නේ ඕක මතක් කරන්නවත් එපා කියලා. මොකද මිනිස්සුන්ගේ ජීවිතේ මතක් කරන්නවත් හොඳ නැති කරුණු පහ. කියන්නේ මතක් කරත් සිත දූෂණය වෙන කරුණු පහ. ඒක ආරක්ෂා කරන අතර මතක් කරන්නවත් ඇතුව ඊට එහා යන්න මානසික ගුණාංග වලින් එහාට කටයුතු කරන්නට ඕන. දැන් පින්නතුන් බලන්න මේ මොහොතේදී ඔබ මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙන මොහොතේදී තිබුණු මනසයි දැන් මනසයි ගලපලා බලන්න. සුභ වාදී විදියකට මනස සැහැල්ලුවකට නිදහසකට පාත්‍ර වෙලා තියෙනවද? පාත්‍ර වෙලා තියෙන. ඇයි මේ පාත්‍ර උනේ? අපි ලෝකෝත්තර ධර්ම සාකච්ඡාවක් කළා. ඒකයි මේ මානසික වෙනස ඇති උනේ. නිකන් නෙමෙයි. ඒ ලෝකෝත්තර ධර්මය මනසට මේ සංඥා මගින් හෝ කාවැදෙන තරමටම අපේ මනස සැහැල්ලු වෙනවා. අපි ඔබ දෙවියෙක් කෙරෙහි අල්ලලා, අපි ඔබ බුදුහාමුදුරුව කෙරෙහි අල්ලලා අපි ඔබ වෙනාන් කෙනෙක් කෙරෙහි අල්ලලා, අපි ඔබ ශූන්‍යතාවයක් කෙරෙහි අල්ලලා, උච්ඡේද දෘෂ්ටියක හරි සාස්වත දෘෂ්ටියක හරි අල්ලලා බඳින්නේ නැතුව මොනම අත්කල මතානු යෝගයටවත් කාමසුකල්ලිකානු යෝගයටවත් දාන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ කියලා කාමසුකල්ලිකානු යෝගෙන් 50යි අත්කල මතානු යෝගෙන් 50යි දාලා මිස් කරන්නේ නැතුව විශිෂ්ට දෙයක් ගැන අපි කතා කළා. ඒ කතා කිරීම නිසා තමයි ওই මානසික වෙහෙස ඇති උනේ. වැඩිපුර අහන වේගෙටම ඒ සද්ධර්මයේ සැබෑ නිර්වචනය සොයාගෙන යන්න. ඒ සොයාගෙන යන තරමටම ඔබ තුල අකාලික අවේදිත ගුණය වැඩෙනවා. ඒ වැඩිම වේදනාත්මක ගුණයට වැඩි අකාලික ගුණය අවේදිත ගුණය වැඩිම තුල ඔබ අවේදිත පැත්තට බර වෙනවා. වේදීත පැත්ත පරාජය කරනවා. දැනට ඔබගේ මනස වේදීත පැත්තේ බර වැඩි. ඒ නිසා ඔබට ඕන වෙලාවක කියලා තරහ ගස්සන්න පුළුවන්. මම කියන්නේ ඒකයි. මම ගොඩාක් මිනිස්සු අපහදවගෙන තියෙනවා. මම දන්නවා ප්‍රමේය දන්නවා මේ මිනිස්සු අපහදව ගන්න තියෙන්නේ මේකයි කියලා. ඒ විදිහට හිටියාම අපහදිනවා. ඒ වගේම මට හිතුණොත් මේ මනුස්සයා පැහැදීමක් ඇති කරන්න ඕන ධර්මය දෙන්න ඕන කියලා පැහැදීමක් ඇති කරන්නත් පුළුවන්. පොඩි ක්‍රියාවලියක් සහ වචන දෙක තුනක් පාවිච්චි කරන්න විතරයි ඕන. හරිම සරල සිද්ධාන්තයක්. මං හිතාමතා පැහැදෙන්න වැඩ කරලා අපහදව ගන්නයි ඉන්නවා. මට හොඳට පේනවා මේ මොජ්ජල මෙන්න මේකට කැමති නෑ කිව්වා. ඒ විදිහට අපහදවන්න පුළුවන්. ඒ විදිහේ වචන දෙක තුනක් කතා කරපු ගමන් පැහැදෙනවා. එයාගේ ආකල්පය එකයි. ආකල්පය දැක ගන්න ඕන. ඒ නිසා ඊටාම සරල මනසක මිනිස්සු ජීවත් වෙන්නේ. එතනින් එහාට අපි ගමන් කිරීම සඳහා මේ ධර්මය උපයෝගී කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තුරුණුවන්ගේ අනන්ත ගුණ ආශිර්වාදයෙන් සත්‍ය අවබෝධයම සලසා ගන්නට ඔබ තුලම වීරිය බලය ශක්තිය ධෛර්යය කැපවීමම සලසා ගනිත්වා සාදු.